සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්ඛං පවන්තේ සදේව කංස ලෝකංස සන්තා අම්පටි පුංගලෝ සක්කායංච නිරෝධංච සංකායස්සච සම්භවං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනම් යේපි දීගායුකා දේවා වන්නවන්තෝ යසස්සිනෝ භේතා සන්තා සමාපාදම් සියස්සේ විතරේමිගා අවේති වත්තං සංකායං අනිච්චාකිර බොමයං සුත්වා අරහතෝ වාග්යං විප්පමුන්තං සත්තාදිනෝති අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි ධර්මසේන මහත්මාගේ නිවසේහි අද දින වාර්ෂිකව සිදු කරන ධර්මචාරිකාමය පින්කමයි වැඩසටහනයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ධර්මසේන මහත්තයට ඇහෙනව නේද? ඔව්. ඉතින් අද මේ පින්වතුන්ට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන් ගරුතර නායක ස්වාමින්දිරන් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා ගේ පුරාම වැඩමවගෙන සදාතුක කරඬුව පෙරට කොට අද මේ නිවස පන්සලක් වගේ. ඉතින් ආදරණීය පියතුමා පෙරමුණේ තබාගෙන අපි හැම දිනෙකම ලොකු පින්කමක් කරන අවස්ථාව. පින්වතුනි අපි මේ ආත්ම භාවයට ආවේ සසර නොයෙක් තැන්වල ඉඳලා. ඇවිල්ලා අපි අවුරුදු 50ක් 60ක් වැඩි වුණොත් අවුරුදු 100ක් මේ ජීවිතේ ගත කරනවා. ඒ ජීවිතේ ගත කර නැවත අපි නික්මිලා යනවා. හරියට අපි අර ෆ්ලයිට් එකකදී හම්බුණා වගේ. නේද පින්වතුනි? සසරට සාපේක්ෂව ගන්නකොට මේ අවුරුදු 60ක 70ක 100ක කියන කාලය ලොකු කාලයක් නෙවෙයි. ඉතින් මේ රැස්වෙච්ච අවස්ථාව ගැන අපි නිතර පින්වතුනි හිතන්නට ඕන. මේ අපි මානව ජීවිතයේ මොනවද ලැබලා තියෙන්නේ කියලා. පින්තුනේ ප්‍රධානම දෙයක් තමයි අපි වාසනාවන්ත මනුස්සාත්ම භාවයක් ලැබලා තියෙනවා. හොඳ බුද්ධියක් සහිතව ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හොඳින් පිහිටලා වාසනාවන්ත ජීවිතයක් අපි ලැබලා තියෙනවා. පින්තුනේ මේ ගැන අපි නිතරම හිතන්නට ඕනේ. ලෝකේ ඉන්නව සමහර උපතින්ම ආබාධිතයි ඉන්නවා. උපතින්ම අංග විකලයි ඉන්නවා. මන්ද බුද්ධිකයි ඉන්නවා. ඉතින් ඒ අය අතුරින් අපි කොච්චර වාසනාවන්තද කියලා. පින්නතුනි ඒ වාසනාවන්ත භාවයත් එක්කම තවත් අපි ලෝකේ ලැබපු වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි පින්නතුනි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලයකයි අපි මේ ජීවත් වෙලා ඉන්නේ. අන්න ඒ කාලයේ වටිනාකම පින්නතුනි නිතරම අපි හිතන්නට ඕන. බොහෝ දෙනෙකුට මේකේ වටිනාකම හිතෙන්නේ නැහැ. පින්නතුනි මේකේ වටිනාකම දැනෙන්නේ අපි ධර්මය අහපු ප්‍රමාණයට. ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා පින්නතුනි ඒ ධර්මයේ තියෙන කාලය තියෙන්නේ ඉතාම ටික කාලය ලෝකේ. වැඩිපුර කාලයන් තියෙන්නේ ධර්මයේ නැති කාල. අසංඛ්‍ය කල්ප ගණන් තියෙනවා. කල්පයක් කියන්නේ ඉතාම දිග කාලයක්. ඒ දිග කාලය එකතු කරවතින් අසංඛ්‍ය ගණන් යනවා බුදුරජාණන් වහන්සේලා නැති කාල. පිනොතින අසංඛ්‍යය කියලා කියන්නේ 1.141 සංඛ්‍යාව. දැන් මිලියනෙට නම් 0.6ක් තියෙනවනේ නේ. ඉතින් මිලියන කීයක්ද කියලා හිතාගන්න පුළුවන්. 1.141 සංඛ්‍යාවකින් යුක්ත කල්ප යනවා. කල්පය කියන්නේ ඉතාම දීර්ඝ කාලයක්. ඒ තරම් දීර්ඝ කාලයක් ගත වෙනවා සද්ධර්මයක් නැති කාල. අන්න ඒ කාල අතුරින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ පවතින කාල තියෙන්නේ ඉතාම ටික කාලයයි. ඇයි ඒකට හේතුව පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් ඒ තත්ත්වයට පත් වෙන්න විශාල කැපවීමක් කරන්න ඕන. ඇතැම් විට අපට හිතන්නවත් බැරි තරම් කැපවීමක් අතිසේ දීර්ඝ කාලයක් කැප කරලයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. එතකොට පින්නතුනි ඒ කැප කරලා ආපු ගමන් මගේදී සඳහන් වෙනවා ඒ බුදුහාමුදුරුව බුද්ධත්වයේ සඳහා දීපු ලේදන් දීපු ප්‍රමාණය ගත්තොතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ සසර පෙරම් පුරණ කාලයේදී උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා තමන්ගේ ශරීරයේ මස් දන් දීපු වාර ගාන ගත්තොතින් ඒ මස් එකතු කරවතින් මේ මහා පොළොවට වඩා වැඩි කියලා. මහා පොළොවේ පස්වලට වඩා වැඩි කියලා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා හිස් දන් දීපු වාර ගාන ගත්තොතින් නිකං හිස් නෙවෙයි. ඔටුනු බලන් හිස් රජ කුමාරවරු වශයෙන් ඉඳලා දන් දීපු හිස් ගාන එකතු කරවතින් ගිජ්ජකූට පර්වතයට වඩා වැඩි කියලා. ඒ වගේම උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා ඇස් දන් දීලා ඒ ඇස් එකතු කරවතින් මේ අහසේ තියෙන ග්‍රහ තාරකාවලට වැඩි කියලා. කෙනෙකුට මේ කතා කියනකොට හිතේ මේක අතිශෝක්තිය කියන කතාවක් කියලා නේද පින්නතුනි. නමුත් පින්නතුනි මේ උපමා අරන් තියෙන්නේ වෙන උපමාවක් නැති නිසා. වෙන උපමාවක් තියෙනම් ඒ උපමාවය ගන්න. ඊට වඩා වැඩි උපමාවක් තියෙනවා. වෙන ගන්න උපමා නැති නිසායි මේ උපමා අරන් තියෙන්නේ. ඒතොර පින්නතුනි ඒ තරම් කැපවීමක් කරලා උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයක් තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට ඔබ නියම වශයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ සද්ධර්මය කියන්නේ පින්නතුනි නිකං දෙයක් නෙවෙයි. ඒ සද්ධර්මයේ බුදුහාඳුරන්ගේම ධර්මය නම් ඔබ අහන්නේ. ඒ සද්ධර්මයේ හැම දහම් පදයකම ඒ බුදුරජාණන් වහන්සේගේ ලේ කඳුළු දහදිය මස්වල කරපු කැපවීම ප්‍රතිඵල ඒ හැම දහම් පදයකම තියෙනවා. ඒ ගැන අපි හුඟක් ගැඹුරින් හිතන්න ඕන. සමහර විට පින්නතුනේ අපිට නිතරම බණ ඇහෙන නිසා ඇත්තට වටින්නේ නැහැ වගේ නේද? නමුත් මේ පින්නතුන් නිතර බණ අහන අය මේ පින්නතුනේ වටිනාකම තේරෙන වෙන නිසා තමයි නිතරම ධර්මයට ගරු කරන්නේ සංඝයාට ගරු කරන්නේ බුදුහාමුදුරු වෙනුවෙන් පුද පූජාදිය පවත්වන්නේ. පින්නතුනි සැබෑ ලෙසම ධර්ම ඇසීම කියලා කියන්නේ අපේ ජීවිතයේ වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය අපි දැනගන්නවා කියන එක. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ධර්මය අහන්න ඕන ධර්මයේ පිළිපදින්න ඕන මේ gedara dore වැඩේ ඔක්කොම කරලා නිදහස් වෙච්ච කාලෙක කියලා. පින්නතුනි මේ වගේ වැඩවලින් නිදහස් වෙන කාලයක් අපිට එහෙම යන්නේ නැහැ ජීවිතේ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි දහම කියලා කියන්නේ සතුටෙන්ම ජීවත් වෙන ක්‍රමය. ඒතකොට යම් කෙනෙක් හිතනවා නම් මේ අපි ඔක්කොම වැඩපල කරලා රැකිරක්ෂා ඉවර කරලා දරුවන්ගේ නිදහස්වල විවේකම ගිහිපු කාලෙකේ ධර්මය අහන්න ඕන හැසිරෙන්න ඕන කියලා. එහෙනම් එයා සතුටෙන් ඉන බලාපොරොත්තු වෙන කොයි කාලෙද? නාකි වෙලා හැරමිටියේ අතට ආපු කාලෙක තමයි එහෙනම් සතුට වෙන බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්නතුනි වඩාත්ම අපි බුද්ධිමත් නම් පින්නතුනි අපට අවබෝධය ලැබිච්ච මුල්ම මොහොතේ අපි ධර්මය අහන්න ඕන. ඒ අහන ධර්මය පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. අපට පින්නතුනි බණ අහන්න විතරේ කාලයක් වැය වෙන්නේ. ධර්මයේ පිළිපදින්න කියලා 아무තු කාලයක් නැහැ. ධර්මය අහනවයි කියන එක පින්නතුනි යම් කිසි කැපවීමක් කරන්න ඕන අපි කාලයක් වෙන් කරන්න ඕන. හැබැයි ඒ ධර්මයේ පිළිපදිනවයි කියන එක හරියට හුස්ම ගැනීම වගේ දෙයක්. අපට හුස්ම ගන්න ගිහිල්ලා වැඩ පාඩු වෙනවද? වැඩ අතපසු වෙනවද? නින්දට බාධාවත්ද? නැන්නේ වෙන තුනේ නේ. හුස්ම ගන්න ගියා කියලා අපට අනිත් කිසිම කටයුත්තකට බාධාවක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි මේ අහන ධර්මය සම්මා සතියත් එක්ක නම් ඉන්නේ. නිතර සතිමත් බවත් එක්ක නම් ඉන්නේ. ඒ හැම මොහොතෙම පින්නතුනේ අපි ධර්මයත් එක්කයි ඉන්නේ. අපි හැමතැනම යන්නේ ධර්මයත් එක්ක. පින්නතුනේ එහෙම වුණොත් තමයි මේ ධර්මයේ නියම ආනිසංස අපට තියෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ධර්මයේ පිළිපදින්නේ පන්සලට ගියපු වෙලාවට කියලා. නැත්නම් පොහොය දවසට විතරයි කියලා. නැත්නම් සිල්ගත්තු දවසට විතරයි කියලා. නමුත් පින්නතුනේ එහෙම වුණොත් අපට ධර්මයේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි ඊටාම ටික වෙලාවයි ධර්මයේ පිළිපදලා තියෙන්නේ. පින්නතුනි ධර්මය අපේ ජීවිතයට වැඩිපුර වාර ගානක් වැඩිපුර කාලයක් සම්බන්ධ කරගත්තු ප්‍රමාණයට තමයි අනිත් පැත්තෙන් ඒ ධහමේ ප්‍රතිඵල සාන්දෘෂ්ටික වශයෙන් මෙලව ජීවිතයේ වශයෙන් අපට ලැබෙන්නේ. එනිසා පින්නතුනි මේ ධර්මය අහන්නට ඇසීම අපේ ජීවිතයේ ප්‍රධානම කාර්යයක් කරගන්නට ඕන. එහෙම නැත්නම් පින්නතුනි අපි ලෝකයේ සියලෝම ශිල්පශාස්ත්‍රවල අවබෝධය ලැබුවත් පින්නතුනි අපි දක්ෂයන් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි දක්ෂයන් වෙන්නේ නැති ඇයි? අපි නිතරම සතුටු වෙන්නේ මේ බාහිර පරිසරය ලස්සනට තියෙනකොට විතරයි. බාහිර අපි අකමැති දෙයක් ලැබිච්ච ගමන් අපි දුක් වෙනවා. මේක තමයි සාමාන්‍ය අපේ සිරිත. මෙන්න මේ தත්ත්වයේ ඉක්මවලා බාහිර පරිසරය පිරිසිදුවට හොඳට තියෙනකොට විතරක් නෙවෙයි බාහිර පරිසරය සංකීර්ණ වෙච්ච අවස්ථාවකදීත් අපේ හිතේ තියෙන පැහැපත් බව හිතේ සතුට නැති කර නොගන්න විදිහේ ශක්තියක් අපි මේ ධර්මයේ තුලින් ඇති කරගන්නට ඕන. පින්තුනි මම මේ ධර්ම දේශනාව ආරම්භයේදී මේකට හොඳ උදාහරණයක් කියන්නම්. බොහෝ විට මේ පින්තුන් ධර්ම දේශනාවලදී ඒක අහලා තියෙනවා. මේ පින්තුන් අහලා තියෙනවනේ බන්දුල මල්ලිකාව ගැන. ඔය බන්දුල මල්ලිකාවේ කතාව අපි නිතරම කියනවා. නමුත් අදත් අපි කියන්නම් සමහර පින්තුන් අහපු නැති පින්තුන් ඉන්න නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ මල්ලිකාවන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් කෝසල මල්ලිකාව, පොසරයිතුමාගේ දේවිය බිසව, අනිත් මල්ලිකාව බන්දුල මල්ලිකාව. පින්තුනි මේ බන්දුල මල්ලිකා හුඟක් බනහපු කෙනෙක්. බනහල විතරක් නෙවෙයි එයා ධර්ම මාර්ග යම්සිසි මට්ටමකට ආපු කෙනෙක්, සෝවාන්ච්ච කෙනෙක්. බන්දුල මල්ලිකාව දිනක් ස්වාමින් වහන්සේලාට නිවසේ දානය බෙදමින් හිටියා. දානය බෙදමින් ඉන්නකොට ඒ දානෙට බුදුරජාණන් වහන්සේත් වැඩියා. සැරියුත් හාමුදුරුවෝත් ඒ දානෙට වැඩම කළා. මේ දානෙට වැඩම කළ දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී එක්තරා දූතෙක් ඇවිල්ලා, රජතුමාගේ දූතෙක් ඇවිල්ලා එක්තරා පණිවිඩයක් ලියුම් කඩදාසියක් දුන්නා මල්ලිකාවට. පින්තුනි මේ බන්දුල මල්ලිකාව කියලා කියන්නේ බන්දුල කියන සේනාධිපතිවරයෙගේ, කියන කොසරයිතුමාගේ ප්‍රධානම හමුදා සේබලා, නැත්නම් හමුදාය ප්‍රධානියගේ භාර්යාව මේ. එතකොට ඔහුගේ භාර්යාව තමයි මේ බන්දුල මල්ලිකාව කියලා කියන්නේ. එතකොට මෙහෙම දානෙ බෙදමින් ඉන්න අවස්ථාවේදී ගෙදර සේවිකාවක් අතින් ගෙදර භාජනයක් කුඩු වුණා. බිම වැටල කුරුන් දැන් අර ලියුමකුත් ගෙනාව, ඒකත් බැලුවා, ඒකත් බලලා දැන් ඉනේ තියාගෙන ඉන්න වෙලාවේදී ගෙදර සේවිකාවක් අතින් භාජනයක් කුඩු වුණා. භාජනයක් කුඩු වෙච්ච අවස්ථාවේදී පින්නතුනි මොකද්ද උනේ? සැරුත් හාඳුර බැලුව මේ දිහා බලලා, උන්වහන්සේ ඉතින් අභිඥාවලින් බැලුවේ නැහැ, සාමාන්‍ය බලන විදියට බලලා උන්වහන්සේ හිතුව සාමාන්‍යයෙන් මේ වෙලාවේ බන්දුල මල්ලිකාවගේ හිතේ කනගාටුවක් ඇති වුණාද දන්නේ නැහැ. එහෙම වුණොත් දැන් මේ කුසලයට හානියක් කියලා සඳහන් කළා. මල්ලිකාව ඔබ කලබල වෙන්න එපා, දුක් වෙන්න එපා, ඔය බින්දෙන භාජන එහෙම තමයි, ඔය බින්දෙනවා කියලා. පින්නතුනි මේ කතාව කියපු වෙලාවේදී බන්දුල මල්ලිකාව මොකද සඳහන් කළේ? අර ලියුම පෙන්නුව ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ මේ වගේ භාජනයක් කුඩු වුණාට මං කලබල වෙන්නේ නැහැ. ඒ භාජනය කුඩු වුණාට වඩා ලොකු අනතුරක් මගේ ජීවිතේට මෙවිල්ල තියෙන්නේ. ලොකු කරදරයකට මම මේ මුහුණ පාලෙ ඉඳිද්දී මම මේ දානේ බෙදන්නේ. මොකද්ද මේ කරදරය කියලා කියන්නේ පින්නතුනි? ඒ දානේ බෙදපු බෙදන අවස්ථාවේදී බන්දුල සේනාධිපතියත් මෙන්න මේ බන්දුල මල්ලිකාවගේ දරුවන් පුත්තු 16 දෙනෙක් හිටියා කියලා කියන සමහර තැන්වල ඊට වඩා ගණන් සඳහන් කරනවා. නිවුලු දරුවෝ හුඟක් හිටියා. මේ දරුවෝ ටික ඔක්කොම යුද්ධයට ගිහිල්ලා හිටියේ. යුද්ධයේදී පින්නතුනි අර බන්දුල සේනාධිපති ඇතුළු අර සියලුම දෙනා මිය ගියා කියන කාරණය. පින්නතුනි තමන්ගේ හොඳ යෞවන වයසේ හිටිය දරුවෝ ටික ඔක්කොමයි ඉතාම ශක්තිමත් තමන්ගේ මේ ස්වාමියා. පින්නතුනි කොයිතරම් දක්ෂයද කියනවනම් මේ බන්දුල සේනාධිපතියා යුද්ධයට ගිහිල්ලා සෙබළු එක දිගටම පේලිය යනකොට, ඒක පාරේ කෙලින්ම යනකොට පින්නතුනි විරුද්ධ සෙබළුන් 500ක් එක දිගට, ඒ 500ම එකට අහු වෙන විදියට එක ඊතලෙන් විදිනලු මහු. සෙබළු ටික එක පේලියට එනකොට හරියට පේලිය බලලා එක විට එක ඊතලෙන් 500ක් පසාරු කරගෙන යන්න විදින පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක් කියලා කියනවා මේ බන්දුල සේනාධිපතියා. පින්නතුනි ඒ තරම් දක්ෂතාවයක් තිබෙච්ච කෙනෙක් ඔහුගේ පුතුන් සියලු දෙනාත් එක්ක මේ මිය ගියා කියන කාරණේයි මේ සඳහන් කළේ. පින්නතුනි බලන්න මෙවැනි අවස්ථාවකදී අපේ සාමාන්‍ය කෙනෙක් නම් අපි කොච්චරනම් කලබල වෙනවද? කොයිතරම් සිහි විකල්පත්වයට පත් වේද? මේ වගේ ආරංචියක් ලැබුණොත් කෙනෙකුටනේ, කොච්චර අධ්‍යාපනය ලැබපු කෙනෙක් වුණත්, කොයිතරම් පින්කම් කරපු කෙනෙක් වුණත්, කොයිතරම් ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් ඉන්න කෙනෙක් වුණත්, තමන්ගේ ජීවිතයට මේ වගේ අනතුරක් ආපු වෙලාවකදී පින්නතුන අපි කී දෙනෙක් දක්ෂද මේකට මුහුණ දෙන්න? පින්නතුන මේක සරල නෑ. මේක මේ දක්ෂතාවයේ පින්නතුනි, මේ ආත්ම ශක්තිය ධනෙන්වත්, අධ්‍යාපනයෙන්වත්, පිරිස් බලෙන්වත්, වෙන කිසිදු රාජ්‍ය බලයකින්වත්, වෙන කිසිදු දෙකින් ලබන්න බෑ. මේ ශක්තිය ලබන්න පුළුවන්කම තියෙන පින්නතුනි ධර්මයෙන් විතරයි. හරියට Taman ධර්මය අහලා තියෙන්න ඕන, ධර්ම ඥානය තියෙන්න ඕන. ධර්ම ඥානය තිබ්බට විතරක් බෑ. ඒ මොහොතේ, ඒ සිද්ධිය වෙන මොහොතේ හරියටම සිහියෙන් ඉන්න ඕන. හරියට සම්මා සතියෙන් හිටියොත් විතරයි ඒ වෙලාවේ අත්දැකීම හරියට පරිසම්පන්න වශයෙන් මෙනෙහි කළා, අනිත්‍යතාවයට මෙනෙහි කරලා, ඒ දුක නොයන විදියට හරිය දර්ශනයකින් හිටියොත් විතරයි ඒ කෙනාට මේ දුකෙන් නික්මෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඇතැම් විට සුවාන් වෙල හිටිය කෙනා වුණත් අඬන්න පුළුවන්. දැන් ඒ නිසානේ ආනන්ද හාමුදුරුවෝ ඇඬුවේ. ආනන්ද හාමුදුරුවෝ දුක් වුණා, බුදු හාමුදුරුවෝ පිරුවන් පණ අවස්ථාවේ දුක් වුණා. සුවාන් වෙච්ච කෙනෙක් අඬන්න පුළුවන්. හැබැයි පින්නතුනි, සෝවාන් වුණු කෙනෙක්ව සෝවාන් නොවෙච්ච කෙනෙකුට උනත් පින්නතුනි මේ ධර්මය හරියට තේරුම් අරගෙන හරියට සිහිය දිනු කරපු කෙනෙක් නම් මේ දුක් වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි අර වගේ දුකකිනුත් නිදහස් වෙන්න පුළුවන් නම් අපට පින්නතුනි ජීවිතය අනිත් දුක් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ නේද? ධර්මයෙන් මේ වගේ ශක්තියක් අපට ලැබෙනවා නම් පින්නතුනි, අන්න ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ වගේ වටිනා දහමක් ලැබිච්ච කාලේ පින්නතුනි අපට ජීවිතේ කොයිතරම් අඩුපාඩු වුණත් පින්නතුනි අපට ප්‍රධාන වශයෙන් කාරණා දෙකයි ඕනේ. එකක් තමයි හොඳ බුද්ධියක් තියෙන්න ඕන අපට. ධර්මයේ කියනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ප්‍රධාන කාරණයක්. අනිත් කාරණේ තමයි කන් දෙක හෙන්නත් ඕන. දැන් මේ දෙකම ධර්මසේන මහත්තයාට ඇත්තෙම ලොකු භාගයක් ඒ දෙක තියෙනවා. ඇස් දෙක නොපෙනුනාට ලොකු අවශ්‍යයක් නැහැ. ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි හොඳට බුද්ධිය, අනිත් එක ඇසීම. පින්නතුනි මෙන්න මේ දෙක තියෙනවා නම් පින්නතුනි බුදුදහමේ සඳහන් කරනවා එයා බුද්ධෝත්පාද කාලයක නම් ඉපදිලා ඉන්නේ. ඒකේ නා උපතින්ම දෙපා අද් දෙක දෑත දෙපায় අහිමි වෙලා හිටියන්. උපතින්ම දෑත දෙපায় අහිමි වෙලා අවුරුදු 100ක් එකතැන මල මුත්‍ර වගුරුවාගෙන හිටියත් සද්ධර්මයේ තියෙන කාලයක නම් ඉපදිලා තියෙන්නේ. මනස ආත්ම භාවයක නම් ඉපදිලා තියෙන්නේ. එයාට බුද්ධියක් තියෙනවා නම්, හොඳට ඇසීමේ ශක්තිය තියෙනවා නම් පින්නතුනි ඒ දෑත දෙපায় අහිමි වෙලා ඉපදිච්ච කෙනාගේ ජීවිතයත් ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. පින්නතුනි එච්චර අනතුරක් අපි කාටවත් නැහැ නේ. දෑත දෙපায় අපි කාටවත් තියෙනනේ. ඉතින් අපි පින්නතුනි ජීවිතේ දුක් වෙන හොඳ නැහැ, මගේ අහවල් ඥාතිය නැති වුණා, මගේ පුතාට විභාගය පාස් වෙන හරියට බැරි වුණා, තාම gedara සල්ලි ටික gedare ගෙවල ඉවර කළ නැහැ. මේ කිසිම දෙයක් පින්නතුනි ලොකු ගැටලු කියලා හිතන්න එපා. අපි ඊට වඩා මහා නිධානයක් ජීවිතේ ලබලා තියෙන්නේ. අන්න ඒ ධර්මයේ වටිනාකම අපි තේරුම් ගත්තොත් පින්නතුනි අපිට ජීවිතේ කොයිතරම් අඩුපාඩුකම් දුක් දොමනස් ඇති වුණත් ඒ සියල්ලක්ම හිත හදාගන්න පුළුවන් මෙන්න මේ සද්ධර්මය ගැන හිතලා. මේ කාරණය සඳහන් කළේ පින්නතුනි අපට ජීවිතේ සතුටු වෙන්න කොයිතරම් මහා නිධානයක් තියෙනවද කියලා. අන්න ඒ ධර්මයේ ලැබිච්ච අවස්ථාවෙදි පින්නතුනි බුදුහාමුදුරු දේශනා කළේ ජීවිතයේ අනතුරු මොනවද කියලා අපට. ඇත්තටම අපේ ජීවිතයේ අපට තියෙන අභියෝග මොනවද කියලා. ඒ අභියෝග කිහිපයක් සඳහන් කළා. ඇයි අපි ධර්මය අහන්නට ඕන? ඇයි අපි ධර්මයේ හැසිරෙන්න ඕන? ඇයි අපි සාස්තුරුවරයෙක් සරණ යන්න ඕන? ඇයි කියන කාරණා බුදුහාමුදුරු විස්තර කළා. එයින් එක කාරණයක් තමයි පින්නතුනි මහලු වීම කියන කාරණේ. අපි හැම දිනෙකම මහලු වෙමින් ඉන්නේ. අපි සිනහසෙමින් හිටියත්, ඉගෙන ගනිමින් හිටියත්, වාහනේ ගැමෙන් හිටියත්, සාදයකට ගිහිල්ලා හිටියත්, සින්දු කියමින් හිටියත්, නිරතුරුවම පිනත අපි වේගෙන් මහලු බව කරා යමින් ඉන්නේ. අපි මේ හැරමිටිය හොයාගෙන යන්නේ. අනිත් දේ තමයි පිනතුනි ජීවිත අභියෝගයේ තමයි අපි මොහොතක් පාසා මරණය කරා ළඟා වෙමින් ඉන්නේ. අපි ඇතැමිට බොහොම ආඩම්බරයෙන් සතුටෙන් උපන්දින සමරනවානේ. උපන්දින සමරණය කියන්නේ මොකද්ද පින්නතුනි? අපි උපන්දිනේදී සමරන්නේ hina වෙලා මොකද්ද? අනේ මම තවත් අවුරුද්දකින් මරණයට ලං වුණා කියලා තමයි මේ රතිඤ්ඤ පත්තු කොල්ල කේක් කපලා අපි මේ සමරන්නේ. පින්නතුනි යථාර්ථයේ මේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන්න ධර්මය අප්‍රමාදීව යෙදෙන්න ඕන හේතු අතරේ එකක් තමයි මහලු වීම කියන එක, අනිත් කාරණේ මරණය කියන එක. මේ කාරණා දෙකටම වඩා පින්නතුනි තවත් අභියෝගයක් අපිට තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි මරණයෙන් පස්සේ නැවත ඉපදීම. ඒ ඉපදෙන අවස්ථාවේදී අපායට යන්න තියෙන අවස්ථාව. පින්නතුනි බොහෝ දෙනෙක් ජීවිතේ මේ අවුරුදු 60ක 70ක ජීවිතය ගැන සලකන අය ජීවිතේ ලොකු අනතුරු විදියට දකින්නේ මරණයනේ. පින්නතුනි බුදුදහමෙන් මරණය කියන එක ලොකු අනතුරක් විදියට දකින්නේ නැහැ. මරණය කියන එක පින්නතුනි පරණ ඇඳුමක් අයින් කිරීම වගේ. මරණය නෙවෙයි ගැටලුව, මැරිලා පහළ ආත්ම භාවයකට යන්න තියෙන අවස්ථාව. අන්න ඒකයි අපට තියෙන අභියෝගය. මරණය පින්නතුනි සුළු මොහොතක දුකක් විතරයි අපට. ජීවත් ඉන්න කාලයත් අවුරුදු 50ක 60ක උඩරි වුණොත් 100ක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මරණයෙන් පස්සේ දුගතිගාමි වුණොත් කොහොමද? පින්නතුනි අවුරුදු ගණන් වලින් නෙවෙයි ඇතැමිට කල්ප ගණන් වලින් තමයි ගෙවන්න වෙන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි අපේ ජීවිතයේ තියෙන අභියෝගය. ඒ නිසා කෙනෙක් මිය ගියා කියලා හෝ පින්නතුනි හුඟක් දුක් වෙන අවශ්‍යනේ ජීවත් ඉන්න කාලේ හුඟක් පින්දහම් කළා නම් එයා පින්නතුනි මෙතන ශරීරය අත්හරිනකොටම මීට වඩා හොඳ තැනක ශරීරයකට යවරම කම් කියාගෙන ඉන්නේ. අපි කෙනෙක් මිය ගියාම දුක් වෙනව නැත්තරම පින්නතුනි එයා ඉන්න කාලේ පින්කම් නොකරගත්තනම් එයා ඉන්න කාලේ අපට අපේ අම්මා තාත්තා විදියට යට අපට උපස්ථාන කරගන්න බැරි වුණා නම් අපේ දෑතින් අන්න ඒක නේ දුක් වෙන්න ඕන. නමුත් පින්නතුනි අපේ අම්මට තාත්තට හොඳට සැලකුවනම් එයාට පින් දහම් කරගන්න අවස්ථාව සැලසුවනම් එයාගේ හිත දියුණු වෙන විදියට අපි උදව් කළා නම් ඒ අය මේ ශරීරය අත්හරිනවත් එක්කම එයා ලබන්නේ මීට වඩා හොඳ ශරීරයක් ලබා ගන්නවා. ඇතැම් වෙලට මනුසාත්න භාවය එයාට අහිමි වෙනකොටම ඇතැමිට දිවි ලෝකයක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයක් වෙන්න පුළුවන්, නැත්නම් මනුස්ස ලෝකේ මීට වඩා නිරෝගී ජීවිතයක් හිමි වෙන්න හොඳ මව කුසක එයා පිළිස්සන ගත්තා වෙන්න පුළුවන්. පින්නතුනි බෞද්ධයා කියලා කියන්නේ මෙන්න මේ විදියට ගැඹුරින් ජීවිතය ගැන දකින කෙනා තමයි සැබැලෙසම බෞද්ධයා කියලා කියන්නේ. පින්නතුනි මේ දහම රැකීමේ තියෙන වාසිය තමයි පින්නතුනි වයසට යන්න පුළුවන්. වයසට යන බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. වයසට යන එක වලක් කරන්න බෑ. ශරීර ඉන්ද්‍රිය දුර්වල වෙන්නත් පුළුවන්. ඇස් දෙක නොපෙනෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි ඒව නෙවෙයි ජීවිතයේ සැබැලෙසම අභියෝගය කියලා කියන්නේ. ජීවත් ඉන්න කාලේ යම් කිසි කෙනෙකුට තමන්ගේ සිහි කල්පනාව නැති වුණා නම් අන්න ඒකයි අනතුරු පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේට අවුරුදු 80ට ආසන්න කාලේ උන්වහන්සේගේ ශරීරය හුඟක් දුර්වල වුණා. බුදුහාමුදුරුවෝ කියනවා මගේ ශරීරය දැන් ක්ලාන්ත වෙලා වැටෙන්න පුළුවන්. හැබැයි මගේ ශරීරය ක්ලාන්ත වෙලා වැටෙද්දී වුණත් යම් කිසි පුද්ගලයන් හතර දෙනෙක් එකතු වෙලා හතර පැත්තකින් මාව කෙලින් තියාගෙන කෙලින් තියලා ඒ හතර දෙනා එක විට අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවත් මට ඒ හතර දෙනාගේම ප්‍රශ්න වලට එක විට උත්තර දෙන්න පුළුවන් කියලා. පින්නතුනි ශරීරයේ කලන්ත හැදිලා වැටුණත් ඒ වැටෙද්දී උනත් කෙලින් කළ තිබිද්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක විට හතර දෙනෙක්ගේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් කියලා. පින්නතුනි මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන ශක්තිය. හොඳට පින් දහම් කරපු අය, හොඳට සිල්වත් ජීවිත ගත කරපු අය ජීවිතයේ අවසාන මොහොත වෙනකම් පින්නතුනි සිහියෙන් ඉන්නේ. ධර්මසේන මහත්මයාගේ ජීවිතය වුණත් මේ ඇත්තන්ට ලොකු ආදර්ශයක්. ඒ වගේම තවත් සමහර හාමුදුරුවෝ අපේ දැකලා තියෙනවා අවුරුදු 90ේදී 94ේදී අපවත් වෙච්ච සමහර හාමුදුරුවෝ ඉන්නවා. අපවත් වෙන දවසට කලින් ඒ හාමුදුරන්ගේ පොත්පත්ටි ඔක්කොම සාංගිකව කරලා පූජා කරගන්නවා. ඇතැම් විට අපවත් වෙන පැය භාගයකට කලින් ඇවැද්දසා ගන්න තව හාමුදුරු කෙනෙක් එක්ක. ඇවැද්දසා ගන්නවා කියන්නේ මොනවා හරි ශික්ෂාපද කඩවීමක් වුණා නම් ඒවට ආයතන සංවරය පිහිටනවා. එහෙම ඇවැද්දසාගෙන ඊට පස්සේ කියනවා මං දැන් ලෙඩ වෙන්න පුළුවන් ස්පිරිතාල වල ගන්න එක යන්න එපා. එහෙම ඉන්න ආරින කියලා එහෙම අපවත් වෙච්ච සමහර හාමුදුරු ඉන්නවා අවුරුදු 94ේදී. පින්නතුනි මෙන්න මේක තමයි අපි ධර්මයේ හැසිරීමෙන් තියෙන ප්‍රයෝජනය. ඒ විතරක් නෙවෙයි අපි දැහැමි ජීවිත ගත කරා නම්, සිල්වත් ජීවිත ගත කරා නම්, අනිත් අයට අපේ දෑතෙන් අපි උපකාර කළා නම් අපි පින්නතුනි ලෙඩ වෙනකොට අපට සලකන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. අපි අසරණ වෙන්නේ නැහැ. මේක තමයි පින්නතුනි ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජනේ. දැන් අපි හිතනවා තැමෙට අපට උදා අපිට දරුවෝම ඉන්න ඕන උදව් කරන්න කියලා. පින්නතුනි මේක දරුවෝ හිටියයි කියලාම ලැබෙන්නේ නැහැ. අපි හොඳට දැහැමි ජීවිත ගත කළා නම් දරුවෙක් නොහිටියත් පින්නතුනි අවිවාහකව හිටියත් තමන්ට ඇතැම් විට එක්තැන් වෙන්න වෙන්නේ නැහැ. එක්තැන් වුණත් ඒ විදිහට ඒ වෙලාවට සලකන කෙනෙක් ඉන්නවා තමන්ට. මේක තමයි ධර්මයෙන් ලැබෙන ආනිසංස ටික. එනිසා පින්නතුනි ධර්මය අහන්න අහන්න පින්නතුනි අපට ලැබෙන පළවෙනි පියවර තමයි අපි ලොකු විශ්වාසයක් තියාගන අපේ හිත ගැන. තමන්ගේ හිත හොඳට නිරවුල්ව තියාගත්තොත් තමයි ජීවිතයේ තමන්ට සතුට ලැබෙන්නේ කියන කාරණේ තමන් දන්නවා. පින්නතුනි අපට හුඟක් දේපල තිබුණට අපට හුඟක් ලොකු ගයක් තිබුණට අපි හැම වෙලාවෙම ගෙදර ඉන්නේ නැහැ. අපට ලස්සන වාහනයක් තිබුණට අපි හැම වෙලාවෙම වාහනේ ඉන්නේ නැහැ. අපට හොඳ ඇඳුම් තිබුණට ඇඳුම ගැන අපට නිතරම හිතේ තියෙන වෙන්නේ නැහැ. අපට උගත් දරුවෝ හිටියට අනේ මගේ දරුවා දරුවා කිය කිය නිතරම අපට හිතන්න වෙලාවක් නැහැ. ඇතැම් විට තමන්ට කනකර ආවරණ තිබුණට අනේ මට කරාබු දෙකක් තියෙනවා මාළියක් තියෙනවා මාළියක් තියෙනවා වලල්ලක් තියෙනවා කියලා අපි නිතරම හිතන්නේ නැහැ. තමන්ට උපාධියක් තිබුණට අනේ මට මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා මට ડોක්ටරේට් එකක් තියෙනවා කිය කිය හැම වෙලාවෙම හිතේ තින්නේ. ඇතැම් විට දවසකට සැරයක්වත් මතක් වෙන්නේ නැහැ තමන්ට තමන්ගේ අධ්‍යාපන සුසුකන් ටික. ඇතැම් විට පිනතුනි මාස ගානකටවත් මතක් වෙන්නේ නැහනේ. ඇතැම් විට අපි අවුරුදු 15ක් 20ක් 25ක් අධ්‍යාපනයට මහන්සි වෙලා ඒ මහන්සි වෙච්ච එකවත් පිනතුනි අපට ජීවිතේ හිතෙන්නේ නැහැ ඇතැම් විට වයසට ගියාට පස්සේ. නමුත් පිනතුනි අපට නිතරම දැනෙන අපට හිතට හිතෙන නිතර කාරණයක් තියෙනවා. ඒ තමයි වෙනද අපේ හිත ගැන. අපේ හිතේ ස්වභාවය ගැන තමයි නිතරම දන්නව බොහෝ විට. ඒ හිත ගැන පින්නතුනි අවදින් ඉන වෙලාව විතරක් නෙවෙයි. නින්දට ගියහමත් ඒ හිතත් එක්කයි ඉන්නේ. අවදින් ඉන්න වෙලාවේ කොහොම හරි ඉන්න පුළුවන් පින්නතුනි නින්දට ගියාට පස්සේ ඈ හිතේ නියම තත්ත්වය එළි වෙනවා. ඈ ඔන්න උදව් කරපු අයත් එනවා බැනපු අයත් එනවා රණ්ඩු වෙච්ච අයත් එනවා අමනාපයි ඔක්කොම ටික එකම මේසේ ඉන්නවා. ඊට පස්සේ ඇතැමිට අවුරුදු ගානකට කලින් යාළුවෝ අමතක ඉස්කෝලේ ගිය කාලේ යාළුවෝත් එනවා මේකට. කීනේදී. ඇතැමිට අපිට අවුරුදු 10කින් 20කින්වත් මතක් වෙලා නැහැ අය. පින්නතුනි යටිහිතේ ඔක්කොම ටික තියෙනවා ඒවා. ඕන වෙලාවක ෆයිල් එක ගන්න පුළුවන්. ඈ ෆයිල් එක පොඩ්ඩක් අයින්ට කරලා තියෙන ඩිලීට් වෙලා නැහැ ෆයිල්. ඔක්කොම ෆයිල් ටික තියෙනවා. නින්දේදී පින්නතුනි ඔක්කොම ටික එකම ලයින් එකකට එනවා අපේ මේ. මේක පින්නතුනි හිතේ ස්වභාවය. එතකොට මේක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා වැඩිපුර තමන් නිතර හිතෙන් හොඳ යහපත් සිතක් ඇතුව නම් ඉන්නේ. නිතර අනිත්‍යයට මෛත්‍රිය සහගතව නම් ඉන්නේ. නිතරම අනිත්‍යයට උදව්වක් කරන්න බලන්නම් ඉන්නේ. නිතරම පින්කමක් කරන අදහසින් නම් ඉන්නේ. නිතරම අනිත්‍යයගේ දිනුවකදී සතුටු වෙන බලාගෙන නම් ඉන්නේ. පින්නතුනේ හීනෙදිත් මේ වගේ හීන තමයි පේන්නේ. දන් දෙනව පේනවා අනිත් අය විභාග සමත් වුනම සතුටු වෙනව පේනවා අනිත් අයට උදව් කරනව පේනවා වැඩි හිටියන සලකනව පේනවා ලේ දන් දෙනව පේනවා තමන් කරන ඔක්කොම කරපු පින්කම් ටික තමන්ට මෙන්න මෙහිදී මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ මනසින් යුක්තව අපි යම් තාක් වැඩපල කරනවා නම් යන්නේ යන තැන පින්නතුනි අපි මහා ආලෝකයක් දල්වාගෙන යන්නේ මේ. මේක තමයි පින්නතුනි පිනේ තියෙන ආනිසංසය. මෙන්න මේ ශක්තිමත් සිතක් සහිතව පිනට බර වෙච්ච හිතක් සහිතව ඉන්නකොට පින්නතුනි අපට මොකද්ද ලැබෙන වාසි? අපට මොනවද ලැබෙන වාසි? පින්නතුනි ප්‍රධානම දේ තමයි අපට එදිනෙදා කටයුතු හුඟක් පහසුවෙන් අපට සිද්ධ වෙනවා. අපිට ඇතැමිට අනතුරක් වුණත් පින්නතුනි අනතුරු බොහොම අඩුවෙන් තමයි වෙන්නේ. ඇතැමිට අපේ දරුවන්ගේ අපේ ඥාතීන්ගේ වැඩ බොහොමයක් සාර්ථක වෙනවා. අපි මෙන්න මෙවැනි මානසිකත්වයක නම් ඉන්නේ. ඇතැමිට ලෙඩ දුක් වැඩි හැදෙන්නේ හැදුනත් පින්නතුනේ ඉතාම ඉක්මනින් සුව කරගන්න පුළුවන් ඉදී පහසුකම්ට ගේනවා තමන්ට. ඇයි තමන්ගේ යටිහිතෙන් නිතරම තමන් සෝදානමින් ඉන්නේ අනිත් පැට උදව් කරන්න. ඒ උදව්ව නිසාම පින්නතුනේ ඒකට ප්‍රතිඵල විදිහට අනිත් පැත්තෙන් කර්මාන් රූපව තමන්ට ඒ ප්‍රතිඵල ටික ලැබෙමින් ඉන්නේ. ඇතැම්මිට පින්නතුනේ ආ ලෙඩ රෝගී වෙනත් හුඟක් කලක් ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියත් පින්නතුනේ එයා මානසින් දුක් වෙන්නේ නැහැ. ඇතැම්මිට ඇස් දෙක නොපෙනී කාලයක් ඉන්න පුළුවන් ඒත් යා මනසින් දුක් වෙන්නේ ඇතැම්මිට ඇස් දෙක පේන කෙනෙකුට වඩා යා සතුටෙන් ඉන්නේ. පින්නතුනේ ධර්මයේ රකින්න රකින්න ධර්මයේ අහන්න අහන්න මෙන්න මේ අවබෝධය අපට එන්නට ඕන පින්නතුනි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අවබෝධය එනවා වගේම ඒ දන්න ධර්ම කාරණා අපේ ජීවිතෙන් ක්‍රියාත්මක කරන්නත් ඕන. එතකොට එක දෙයක් තමයි හරියට ධර්මඥානෙන් යුක්ත වෙන්න ඕන. ඒව හැකි තාක් දුරට පින්නතුනි ක්‍රියාත්මක කරන්න ඕන. ධර්මයේ විතරක් නෙවෙයි පින්නතුනි අපට එදිනදා මුණ ගැහෙන පුද්ගලෝ ඉන්නවා. ඒ පුද්ගලයන්ගේ පින්නතුනි නිතරම එක ගුණයක් හරි මතක තියාගන්න. ඒ ಗುಣ පුළුවන් නම් තමනුත් බලන්න අත්හදා බලන්න. තමනුත් පුළුවන් නම් ඒව පිළිපදින්න. බොහෝ විට පින්නතුනි අපට එදිනදා පුද්ගලයන් දැක්කහම ඇතැමිට විරසක බවක් ඇති වෙනවා, අමනාපයක් ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ පුද්ගලයන් වෙච්ච අඩුපාඩුකම් නිසා අපි අකමැති දේවල් ඒගොල්ලන් කරනවා. ඇතැමිට ඒගොල්ලන්ගෙන් අපට නොඑක අසාධාරණකම් වෙලා තියෙන පුළුවන්. මේව බොහෝ විට අපට හිතෙනවනේ. පින්නතුනි මේවා හිතේ තියෙන හිතට ලොකු බරක්, මේක වෙහෙසක්. අන්නේ වෙහෙස අඩු වෙන නම් පින්නතුනි හැකිතාක් අපියට සමාව දීලා ඒ අය පැත්තකින් තියන්න ඕන. ඒ අය ඔක්කොම යට අලුතෙන් ෆයිල් ඕපන් කරගෙන ගියොතින් අපි හිස්සතින් හිටියත් ෆයිල් ටික ඔළුවේ තියන් තමයි කොවිලෙත් තින්නේ. හම්බෙච්ච ගමන් ෆයිල් එක අරගෙන බලනවා, අයියා මට මෙහෙම කරපගෙන තමයි මේ හම්බුනේ. නමුත් පින්නතුනි අපි දක්ෂ වෙන්න ඕන අපේ හිත ආරක්ෂා කරගන්න. කොච්චර අඩුපාඩුම් තියෙන කෙනෙක් වුණත් පින්නතුනි එකම හොඳ ගුණයක් හරියාගේ තියෙනවා. ඒ හොඳ ගුණය හොඳට මතක තියාගන්න. එයා දැක්ක ගමන් ඒ ගුණය සිහිපත් කරගන්න. පින්නතුනි මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. මේකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද පින්නතුනි? හිතට අකුසල් නොවන විදියට, හිත අපිරිසුදු නොවන විදියට, හිතට දුක් නොවන විදියට හිතන ක්‍රමය. මේක බුදුදහමෙන් තමයි නියම ලෙසම උගන්වන්නේ. දැන් විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා අකුසල විතරකයක් ආවොතින් කොහොමද ඒක දුරු කරන්නේ කියලා. දැන් අමනාපයක් ඇති වුණොතින් මෛත්‍රිය වඩන්න. ලෝභයක් ඇති වුණොතින් පරිත්‍යාගශීලී වෙන්න. කෑමකට උනත් Taman දැඩි ආසාවක් නම් ඉස්සෙල්ල ළඟින කෙනාට ඒ කෑම ටිකක් දෙයිලි ඉන්න ඉස්සෙල්ලා. පිට කෙනෙකුට බැරි නම් Tamanගේ දරුවෙකුට හරි ඒ කෑම ටිකෙන් ටිකක් දෙයිලි ඉන්න. නැත්තම් අම්මට හරි Tamanගේ සහෝදරයෙකුට හරි ඒ කෑම ටිකෙන් ටිකක් දීලා ලෝභය අඩු කරගෙන අනුභව කරන්න. ඒ වගේම පින්නතුනි තවත් තියෙනවා අකුසල චේතනාවක් ආවට පස්සේ ඒ චේතනාවේ මුලටම ගිහිල්ලා ඒක හේතුව සීකරලා ඒකෙන් දුරු කරන්න කියලා. ඒ වගේම සඳහන් කරනවා හිතට ලෝභය ද්වේෂයක් එනකොට ඒ ලෝභ ද්වේෂ ඇතිවන සිතුවිල්ලක් නම් අරමුණක් නම් නිතර හිතෙන්නේ ඒක සිහි නොකර ඉන්න කියලා. සිහි නොකර ඉන්නේ කියන එකෙන් කියන්නේ නැහැ පින්නතුනි අමතක කරන්න කියලා. අමතක කරන්න කියලා නෙවෙයි ඒක සිහි කරන වාරයේ එන්නේ නඩු කරන්න ඕන. මෙන්න මේ වගේ පින්නතුනි ක්‍රම තියෙනවා කොහොමද අපි අපේ හිත රැකගන්නේ කියලා. මෙන්න මේ වගේ පින්නතුනි අපට එදිනෙදා මානසික පීඩා එනවා නම් ඒ මානසික පීඩා සැලකුවුතු ප්‍රමාණයකින් අපට අඩු කරන්න පුළුවන් අපි ධර්මයේ දන්නවනම්, ධර්මයේ හොඳට අහලා තියෙනවනම්, කියවලා තියෙනවනම්, දන්නේ නැතිව සාකච්ඡා කරලා තියෙනම් අනිත් පැත්ත එක අපට ලොකු වාසියක් අපි ඒ තැන්වලින් කොහොමද නිදහස් වෙන්නේ කියලා. පින්නතුනි මෙන්න මේ වගේ දහමක අද අප විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ තියෙන සීහය කියන සූත්‍රය. කලින් වෙන සූත්‍රයක් තමයි යොදාගෙන තිබුණේ දිග සූත්‍රය දීගෙනකයි නිදාන සූත්‍රය. නමුත් පින්නතුනි අපි සාකච්ඡා කළේ සූත්‍රය වෙනස් කරගෙන ඊට වඩා කෙටි සූත්‍රයක් අද අපි මාතෘකාව සඳහා යොදාගත්තා. මොකද්ද මාතෘකාව? සීහය සූත්‍රය. පින්නතුනි සීහය කියලා කියන්නේ මොකද්ද? සීහ කෙනෙක්ගේ තේරුම මොකද්ද? සිංහල භාෂාවෙන් කියනවා නම් සිංහයා කියන එක. ඔව්. සීහ කියන්නේ සිංහයා. සිංහයෙක් පිළිබඳව දැක්වෙන සූත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තොත් පින්නතුනි මේ සිංහ කියන සිංහයාට ආදේශ කරපු උපමා කරපු අවස්ථා කීපයක් තියෙනවා. සිංහයා කියලා කියන්නේ පින්නතුනි එක අතකින් සිංහයා නිර්භීතයි බොහොම. සිංහයා කාටවත් බය නැහැ. කිසිම සතෙකුට සිංහයා බය නැහැ. දැන් කැලේ ඉන්න ලොකුම සතාවනේ ඇතාටවත් සිංහය බය නැහැ. සිංහයා ධර්මසේන මහත්තයා. අපි මේ අද සිංහයා මුල් කරගෙන තියෙන සූත්‍රය තමයි අද බණට කියන්නේ. ඔව්. ඒකේ නම තමයි සීහ සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙන සීහ සූත්‍රය තමයි අද අපි මාතෘකාවෙන් කියන්නේ. මේ සීහ සූත්‍රයෙන් කියන්නේ සිංහයේ චරිත ලක්ෂණයක් ගැන කියන්නේ. සිංහා බුදුදහමේ නොඑක් තැන්වල සිංහා ගැන කතා සඳහන් වෙනවා. එකක් තමයි සිංහය නිර්භීතයි. සිංහයාගේ නිර්භීත භාවය පින්නතුණි හැම තැනදීම තියෙනවා. කිසිම තැනක දොහු බයේ පලා යන්නේ නැහැ. ඒ වගේම සිංහය ගැන කියන පින්නතුණි සිංහයා ගොදුරකට පනිනවනම් සිංහයා බඩගින්න සඳහා ගොදුරක් ගන්න ගොදුරකට සතෙකුට පනිනවනම් සිංහයා ඉතාම සූදානමින් පනින්නේ කියලා. ඒක ඇතෙකුගේ හිසර පනින වෙන්න පුළුවන්. ඉතාම කුඩා හාවෙකුට පනින වෙන්න පුළුවන්. හාවෙක් මරන්න පැන්නත්, මුවෙක් මරන්න පැන්නත්, ගෝණෙක් මරන්න පැන්නත්, මීයෙක් මරන්න පැන්නත්, ඇතෙක් මරන්න පැන්නත් පින්නතුනේ ඒ සූදානම වෙනසක් නෑ කියලා. පූර්ව සූදානම් පෙර සූදානම කියන එක ඉතාම ඉහලින් යොදා ගන්න කෙනෙක් කියලා කියනවා සිංහයා කියලා කෙනා. ඒ වගේම මෘග රාජ කියලා කියන මෘග කියන්නේ කැලේන සත්තුන්ට. ඒ සත්තුන්ගේ රජා වශයෙන් සලකන්නේ සිංහයා. ඒ වගේමයි පින්නතුනි සිංහයාගේ සිංහව ලෝකණේ කියලා එකක් තියෙනවා. සිංහව ලෝකණේ කියලා කියන්නේ පින්නතුනි සිංහයට සිංහ ලෝකණේ කියන එකේ අර්ථ කීපයක් තියෙනවා. එක අර්ථයක් තමයි සිංහයාට යම් කිසි අනතුරක් වුණොතින් අපි කියමු සිංහෙකුට ගලක් ගැහුවොත් කියලා. දැන් බල්ලෙකුට ගලක් ගහන එකයි සිංහෙකුට ගලක් ගහන එක අතර වෙනසක් තියෙනවා. දැන් බල්ලෙකුට ගලක් ගැහුවොතින් ගලකින් හරි බෝලකින් හරි ගැහුවොතින් බල්ල මොකද කරන්නේ? එකපාරයක කඩට ගන්න එක අරගෙන දුවනො නැත්නම් ඒක අරගෙන අර විසි කරපු කෙනාගලට එනවා එනවායි. මේක තමයි බල්ලගේ ලක්ෂණය. හැබැයි සිංහෙකුට ගලකින් හරි වෙනත් දෙයකින් හරි ගැහුවොතින් මොකද වෙන්නේ? සිංහගේ වෙනසක් තියෙනවා. වෙනස මොකද සිංහගේ? සිංහගේ වෙනස තමයි සිංහයා මොකද කරන්නේ? සිංහය බලනවා ඒ ගල ආවේ කොහෙන්ද කියලා. අර ගල දිහා නෙවෙයි බලන්නේ. ගල ආපු දිහායි බලන්නේ. දැන් අපි ඇඟිල්ලෙන් යම් කිසි දෙයක් දිහා පෙන්නකොට ඇඟිල්ල දිහා බැලුවොතින් ඒක පේනවද? ඇඟිල්ල දිහා නෙවෙයි අපි බලන්නේ. ඒ ඉලක්ක කරන දේ තමයි බලන්නේ අපි. දැන් ඇඟිල්ලෙන් හඳ ඉලක්ක කරනකොට අපි ඇඟිල්ල දිහා නෙවෙයි බලන්නේ, හඳ දිහායි බලන්නේ. ඒක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. ඒ වගේම සිංහයාට යම් කිසි අනතුරක් වුණොතින් ඒ ආසන්නම හේතුව නෙවෙයි බලන්නේ, ඒකට මුල් වෙච්ච මූල හේතුව දෙසයි බලන්නේ. පින්නතුනේ බුදුදහමෙනොත් එහෙමයි. බුදුදහමෙනොත් යම් කිසි දුකක් පීඩාවක් මනසට එනවා නම් ඒ ආසන්නම කාරණේ නෙවෙයි බලන්නේ, ඒකේ මුලටම ගිහිල්ලා මුලමයි බලන්නේ. මුල කියන්නේ පින්නතුනේ ඇත්තෙම මූලික හේතුව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්නේ අවිද්‍යාවට හිත තියලා බලන්න දක්ෂ වෙනවා. ඒකත් සිංහගේ ලක්ෂණයක් බුදුදහම තුල තියෙනවා. ඒ වගේම පින්නතුනේ සිංහ සෙයියාව කියන එක. සෙයියාව කියලා කියන්නේ නිදියන ආකාරය. සිංහ සෙයියාවෙන් තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, සමහර ස්වාමීන් වහන්සේලා සැතපෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සැතපෙන වෙලාවේ සැතපෙන ප්‍රතිමාමය පින්නතුන් දැකලා ඇති. දකුණු අත ඇල කළා, දකුණු අතට හිස තියාගෙන පාද දෙක එකිනෙක තියෙන විදිහට තමයි සැතපෙන්නේ. මේක සිංහ සෙයියාව කියලා කියන මේක ඉතාම සිහියෙන් නිදින ඉරියව්වක්. සිංහයාත් නිදිනකොට පින්නතුනේ ඒ සිංහාගේ ලක්ෂණය තමයි ඔහු නිින්ද ආරම්භ කරන්නේ ඉතාම සිහියෙන්. නිින්ද අවසන් වුණාට පස්සෙත් ඔහු තමන්ගේ අවයව ටික ඒ નિયમિત ආකාරයෙන් තියනවද කියලා ඔහු ඉතාම සිහියෙන් නිින්දෙන් අවදිුණාට පස්සේ ඔහු දන්නවා තමන්ගේ ඉරියව් තිමිච්ච විදිය. පින්නතුනේ මේකත් සිංහාගේ තියෙන තවත් ලක්ෂණයක්. ඒ ලක්ෂණ අතර පින්නතුනේ තවත් ලක්ෂණයක් සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි මේ සිහිය කියන සූත්‍රයට උපමා වෙලා තියෙන්නේ. මේකට කියනවා සිංහනාදය කියලා. පින්නතුනේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට සිංහා ගොදුරු සොයාගෙන යන්නේ ඉර බහින්න පටන් ගත්තට පස්සේ කියලා කියනවා. උදේ වරුවේ නෙවෙයි ඔහු ගොදුරු සඳහා යන්නේ. ඔව් උදෑසන කාලේ ගුහාවේ ඉඳලා නැගිටිනවා. නැගිටල ගුහාවෙන් එළියට ඇවිල්ලා ඔහු වටපිටා හොඳට බලනවා. හතර දිසায়ම හොඳට බලනවා. බලල ඔහු ලොකු ගර්ජනාවක් කරනවා. එකපාර ගොදුරු කරා යන්නේ සිංහයා. ගොදුරු කරා යන්න කලින් සිංහ නාදයක් කරන එකට කියනවා සිංහ නාදය කියලා. එතකොට අමාරුම වගේ ඉන්නේ නේ හොඳට ඉන්නේ මේ පින්නතුනේ සිංහයා සාමාන්‍ය වෙලාවට ඔහු ගොදුරු ගන්නෑ. සාමාන්‍ය ළඟින් මෝ යනවා, හාව යනවා, ගෝනු යනවා. එහෙම හිතුන වෙලාවට කැම කන්නේ නැහැ, මරාගෙන කන්නේ නැහැ. සිංහයා කෑම කන්න ඕන නම් ඔහුට බඩගිනුවාට පස්සේ ඔහු ඊට කලින් සිංහ ගර්ජනාවක් කරන සිංහ නාදයක් කරනවා. ඒ සිංහ නාදය කරනකොටම කැලේ සත්තු දන්නව දැන් මේ ගොදුරු සඳහා ඉන්නේ කියලා. එතකන් කැලේ සත්තු දුවන්නේ නැහැ. ඇතැමිට සිංහ වාඩි වෙලින තැනින් සත්තු සෙල්ලම් කරනවා. අපි වගේ දැන් මිනිස්සු දඩියම් කරන වගේ සත්තු ඔය ඔය ගිල දඬුවම් දඩියම් කරලා කෑම තියාගෙන වේලලා ෆ්‍රිජ් එකේ දාලා එහෙම නැහැ නේද සිංහයෝ. බඩගෙන වෙච්චලාට කෑමක් ගොදුරු කරගත්ත ඒක කෑවෙච්චරයි. පින්නතුනි, එතකොට මේ සිංහයා ගොදුරු සඳහා යන්න කලින් ඔහු හතර දිසා බලලා ඔහු ලොකු ගර්ජනාවක් කරනවා. ඒ නාදය කන්නකොටම අනිත් සත්තු දන්නවා දැන් මේ ගොදුරු සඳහායි සූදානම් වෙන්නේ කියලා. මේකට බය වෙනවා අනිත් සත්තු. කොච්චර බය වෙනවද කියලා කියනවා නම් පින්නතුනි, ඈ ගස්වල ඉන්න සත්තු, වඳුරු වගේ සත්තු ගස්වල උඩට යනවා කියලා කියනවා. බිම ඉන්න සත්තු ඈතට දුවල යනවා කියලා කියනවා. ඒ වගේම බෙනවල ගුහාවල ඉන්න සත්තු ඉනෝ නම් ඉත්තෑවෝ ඌරෝ මුකටි වගේ සත්තුන් ඒවා ඒ සත්තු තවත් ඇතුළට යනවා කියලා කියනවා. ඇලවෙන්න ඕන. පාසු තැනක. පාසු තැනකින් වාඩි කරවන්න. ඇත්තම පිනතුනේ අපි කාගේ ජීවිතවල ස්වභාවය මේක. ඈ මේක තමයි යථාර්ථයනේ. මේක හොඳම අවස්ථාවක්. අපි මේකෙන් දුක් වෙන අවශ්‍ය නැහැ. අපේ ජීවිතවලත් ඉරණම අපි තේරුම් ගන්න අවස්ථාව. ඉතින් අපිට ජීවිතයේ ශාරීරික වශයෙන් දුර්වල වෙන්න පුළුවන්. නමුත් වටින්නේ පින්නතුනි, ඒ වගේ දුර්වල වෙන වෙලාවකදී ධර්මය අහන ලැබිච්ච එක නේද? ඒ වාගේ බොහෝ දෙනෙකුට ලැබෙන්නේ නැහනේ. ඒ Tamante ඒ මොහොතේ ධර්මය හැමින් ඉඳ ලැබෙන එක තමයි ජීවිතයේ භාග්‍ය සම්පන්න අවස්ථාව. දැන් සමහර අය ජීවිතේ ලෙඩ දුක් වෙනකොට එයාට බණ දහමක් අහන්න අවස්ථාවක් නැහැ. හාමුදුරු කෙනෙක් දකින්නවත් සැතපුම් සිය ගානකින්වත් නැහනේ. ඉතින් අපට ඒ වගේ වෙලාවකදී ධර්මය අහන්න ස්වාමින් වහන්සේලා දකින්න බුදුහාඳුරගේ බුදුගුණාන තියෙනම් අපි පිනතුනේ ඒක තමයි ජීවිතේ ලැබු ලොකුම භාග්‍යය. ඉතින් ඒ ගැන අපි කාටත් සතුටටපත් වෙන්න පුළුවන්. අපේ ජීවිතවලත් අපට පිනතුනි දහමක් අවශ්‍ය වන්නේ. මේ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහමක් අපට අවශ්‍ය වන්නේ අපි මේ වගේ ජීවිත ගත කරන හින්දා. අපි කවුරුවත් මේ වගේ තත්ත්වෙන් ඉක්මලා නැහැ. දැන් අපි කවුරුත් ඇත්තමිට අද නිරෝගී වෙන්න පුළුවන් නේද? නමුත් හෙට දවසේ අපි දුර්වල වෙන්න පුළුවන් ශාරීරිකව. නමුත් මේ අවස්ථාවේදී අපි සිහියෙන් අපට හිත කම්පා නොවන විදිහට ඉන්න පුළුවන් නම් දැන් ධර්මසේන මහත්තයා දැන් එහෙම වුණත් කාත් එක්කවත් අමනාපයක් වෙන්නේ නැහැ නේ. නැතමිට අපි ලැඩ වෙච්ච වෙලාවකදී කවුරු හරි මොකක් කළත් කියන තියනවා දැමිටනේ. අන්න ඒක තමයි ධර්මයේ ප්‍රගුණ කරාම තියෙන ලක්ෂණය. ඒ වගේ වෙලාවකදීත් අපට කේන්තියන්නේ අපි එක විඳ දරා ගන්නවා අර ධර්මයේ පුරුදු කරපු නිසා. පින්නතුනේ ඒක මරණාසන්න මොහොතේ හෝ ලෙඩක් ඇති වෙච්ච වෙලාවේ විතරක් කරන්න බෑ ඒක. ඒක ජීවිතේ හුඟක් කාල පුරුදු කරලා තියෙනවා. එහෙම පුරුදු කරපු කෙනෙකුට තමයි ඒ වගේ දෙයක් ආපු වෙලාවේදී ඉවසීම, කරුණාව, මෛත්‍රිය කියන එක ඉස්මතු වෙන්නේ අර ජීවිත කාලයක්ම පුරුදු කරපු අයට. ඉතින් ඒකට හොඳම සාක්ෂියක් අපිට මේ පේනවනේ. අපටත් වඩා ආත්ම දැන් එතුමා ජීවිත කාලයම ධර්මය ඇහුවා. ධර්මය අනිත් ඇරි බෙදා දුන්නා. අනේ දරුවනොත් ඒවට යොමු කළා, හිතවන්තයන් යොමු කළා, ඉතින් පින්කම් කළා. ඒ හැම දෙයකම ආනිසංශ තමයි මේ උපරිම වශයෙන් භුක්ති විඳින වෙලාව. නැත්නම් පින්නතුනේ මේ වගේ වයසක් වන විට අද සමාජය ගත්තොත් නැත්නම් මෙතන ලක්ෂයකට කෙනෙක්වත් මේ වගේ නිරෝගීව මේ තරම් පහසු ගන්ටික භුක්ති විඳීමෙන් මේ වගේ ධර්මයක් අහමින් ඉන්න ලැබෙන්නේ බොහෝ දෙනෙකුට. ඉතින් ඒක පින්නතුනේ ඒ ධර්මයේ රැකීමේ දිට්ඨධම වේදෙනිය වශයෙන්ම මෙලොව වශයෙන්ම අපට ලැබෙන ආනිසංශ මේක. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. ඉතින් ලෙඩ දුක් වලට පත්වීම නෙවෙයි පින්නතුනේ ගැටලුව. ඒ ජීවිත වලට පත්වෙච්ච අවස්ථාවේදී අපට ධර්මයේ පිළිසරණක් නැති වුණොත් ඒක තමයි අපට දුක කියලා කියන්නේ. මේ පින්නතුන් දන්නවා බිම්බිසාර රජතුමා කියලා කියන්නේ මහා රජ කෙනෙක් පින්නතුනේ. මුළු මහා භාරතේම කොටස් හතරකට බෙදලා තිබුණා. මගධ කෝසල වත්ස්‍ය අවන්ති කියලා ප්‍රධාන මහා ජනපද හතරකට බෙදලා තිබුණා. දැන් තියෙන ඉන්දියාවට වඩා ලොකුයි ಭಾರತය කියන එක. ඔය නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශ රටවල් ගානක් එදා ಭಾರತයට අයිති වෙලා තිබුණා. ඒ මහරජ්‍ය කොටස් හතරකට බෙදලා එක කොටසක් බිම්බිසාර රජතුමාට අයිති වෙලා තිබුණා. ඔහු මහා රජ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වෙන කලින් ආරාධනාවක් කළා. ස්වාමීනි ඔබ වහන්සේ බුදුනාට පස්සේ කලින්ම පළමුවෙම මගේ රාජ්‍යයට වඩින්න කියලා. පින්නතුනි බුදු වෙලා බුදුහාමුදුරුවෝ තමන්ගේ ඥාතීන් බලන්න කිඹුල්වතට යන කලින් මේ රජතුමාට දීපු පොරොන්දු ඉෂ්ට කිරීමක් වශයෙන් මගධයට වැඩම කළා. බිම්බිසාර රජතුමා මුණ ගැහුණා. මුණ ගැහුණු විතරක් නෙවෙයි විමසල රජතුමාට ධර්මයේ දේශනා කළා. ඔහු සෝවන් වුණා. ඒ විතරක් නෙවෙයි පළවෙනි ආරාම පූජාව වේළුවන ආරාමයේත් පූජා කළා. ඒ තරම් භාග්‍යයක් තිමිච්ච පින්නතුනි බිම්බිසාර රජතුමා ජීවිතේ අන්තිම මොහොතේ අන්තිම කාලේ හුඟක් දුක් විඳා. තමගේ පුතාගෙන් අජාසත් කුමාරයාගෙන් ඒ සසරාපු ප්‍රියක් ඉදින් කර්ම දෝෂයක් ඉදින්. නමුත් රජතුමාට අන්තිම කාලේ හුඟක් සිරබත් කන්න සිද්ධ වුණා. කකුල් පළලා දුක් වේදනා දුන්නා. නමුත් පින්නතුනි කිසිඳු දෙයකින් රජතුමා මානසික දුක්ුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඈත ගිජ්ජකූට පර්වතයේ සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේලා ඉන්නකොට ඈත ඉඳලා රජමැදුර ඉඳගෙන බලාගෙන රජතුමා තමන්ගේ රජමැදුරේ තමන්ගේ හිරගෙදර ඉඳගෙන සක්මන් කළා කියලා කියනවා. තින්නතුනි බුදුහාඳුරු ගිහිල්ලත් නැහැ බිම රජතුමා හම්බෙන්නේ. දැන් පළවෙනි ආරාම පූජාව කරපු කෙනා මේ. බිම රජතුමා හිතන්නේ තියන්නේ ඒ වෙලාවේ දැන් මම සෝවාන් වෙලා ඉන්නේ මට නෙමෙයි ධර්මය අවශ්‍ය වෙන කෙනෙකුට ඒ බුදුහාඳුරු ඒ වෙලාව කැප කරන්න ඇති කියලා කැප කරාවි කියලා බලාපොරොත්තු වෙන බුදුහාඳුරන්ට එන්න කියලා පණිවිඩය ඇරියෙත් නෑ බුදුහාඳුර රජතුමා බලන්න ගියෙත් නෑ. දැන් පළවෙනි ආරාම පූජාව කරපු කෙනා මේ. දැන් කාලේ පන්සලක් එහෙම පූජා කරොත් නම් කියන්නේ ඉතින් එයා බලාපොරොත්තු වෙන අන්තිම කාලේ පිරිත් කියන්න එන්න ඕන බලන්න එන්න ඕන එහෙම කියලානේ. නමුත් පින්නතුනේ මේ රජතුමා එහෙම බලාපොරොත්තුවක් තිබුණා. මොකද රජතුමාට අවශ්‍ය දේ ධර්මානුකූලව ඔහුට මානසික දියුණුව ලැබුණා. ලැබුණට පස්සේ ඊට එහා දෙයක් ආයේ බලාපොරොත්තුවක් නෑ. පින්නතුනේ මා කියන උත්සාහ කළේ මේ තරම් දුකක් විඳපු රජතුමා පින්නතුනේ කායික දුක් විඳට ඔහු මානසික දුක් විඳේ නෑ. මනසින් වාක් ශක්තිමත් හිටියේ. තමන්ගේ පුතා කෙරේ සුළුෙන් හෝ අමනාපයක් ඇති කරගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙච්චර දුක් විඳ රජතුමා පින්නතුනේ සෝවාන් වෙලා හිටියේ ඔහු පරලෝ සුගති ගාමී වුණා කියලාත් කියනවා. මේක තමයි පින්නතුනේ ධහමෙන් ලැබෙන අනිසංසය. ඒ නිසා අන්තිම මොහොතේ දුක් විඳීම නෙවෙයි පින්නතුනේ ගැටලුව. අපි මරණයෙන් පස්සේ ඊළඟ ආත්ම භාවයේ තීරණය වෙන එකයි අපිට ගැටලුව. අන්න එතන නිවැරදි කරගන්න නම් පින්නතුනේ හැකිතාක් දුරට අපි මේ ධර්මයේ තුල හික්මෙන්නට ඕන. ඉතින් දාන සීල භාවනා හැකිතාක් අපි සිද්ධ කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. අද අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ පිනතුනි සීහය කියලා සූත්‍රය. සිංහයාගේ චරිතයේ තියෙන වැදගත් ලක්ෂණ ටික අපි මේ සාකච්ඡා කරමින් හිටියේ. ඒ අතරින් සිංහ නාදය කියන එක අපි මේ කතා කරමින් හිටියේ. එතකොට සිංහ නාදය කියලා කියන්නේ මේ ගර්ජනාව සිංහයා කෑම කන්න කලින් ගොදුරු සොයාගෙන යන කලින් ඔහු ඉන්න තැනින් නැගිටලා ගුහාවෙන් එළියට ඇවිල්ලා ඔහු හතර පැත්ත බලලා ලොකු ගර්ජනාවක් කරන නාදයක් කරනවා. මේ නාදය කරනකොටම පිනුති අනිසස්සු දන්නවා දැන් මේ සිංහයා ගොදුරු හොයාගෙන එන්න එන්නේ කියලා හොන් තමන්ගේ ජීවිත අපේක්ෂාවෙන් ජීවිත ආරක්ෂා කරගන්න දුර තැන්වලට දුවනවා. අපි කිව්වා ගස්වල ඉන්න සත්තු ගස්වල උඩට යනවා, බිම ඉන්න සතු ඈතට දුවගෙන යනවා, බෙනවල ගුහාවල ඉන්න සතු තවත් ඇතුළට යනවා. ඒ විතරක් නෙවෙයි පිනුතුනි වතුරේ ඉන්න සත්තු ගැන කියන වතුරේ ඉන්න සත්තු මාළු වගේ සත්තු වතුරේ තවත් ගැඹුරට යනවා කියලා. ඒ විතරක් නෙවෙයි පිනතුනි මේ ගර්ජනාව ඇහුනොතින් මේ ගර්ජනාව කොයිතරම් ගැඹුරුද කොයිතරම් බියංකාරද කියලා කිව්වොතින් රජතුමාගේ රජවාසලේ බැඳලින්න දල සහිත ඇත මහා සද්දන්ත ඇතක් පිනතුනි මේ ශබ්දෙට බිය වෙලා තමන්ගේ බැඳලා තියෙන ඔහුගේ බැඳලා තියෙන කාඹ දන්වැල්ල ආදිය කඩාගෙන යනවා කියලා. ඒ තරම් ගැඹුරු හඬක් මේ සිංහයාගෙන් නිකුත් වෙන්නේ කියලා. මේ සිංහ ගර්ජනාව. පින්නතුනි මේක තමයි මේ සූත්‍රෙන් දැක්වෙන උපමාව. මේ උපමාවෙන් ඊට පස්සේ මොකද බුදුහාඳුරු කියන බලාපොරොත්තු වන්නේ ධර්මයේ සූත්‍රය සඳහන් වන්නේ මෙන්න මේ වගේම තමයි පින්නතුනි. ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ ලෝකෙට දේශනා කරනකොට ලෝකයේහි බොහෝ කලක් ජීවත් වෙච්ච සමහර සත්තු ඉන්නවා විශේෂයෙන් දෙවියන්. බුදුරජාණන් වහන්සේගේ දහමේ සුගතියේන සත්තු ගැන කොටස් දෙකකට බෙදනවා. අපි කියන සත්තා දේව මනුස්සයන් කියලා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රවරය කියලා. මේ දේවා කියන පදයට පින්නතුනේ බ්‍රහ්ම කියන කොටසත් අයිති වෙනවා. ඒ බ්‍රහ්මයන් ගැන කියද්දී පෙර දහමේ කියන්නේ දීර්ඝායුෂ්ක දෙවිවරු කියලා. එතකොට බ්‍රහ්මේනෝ දෙවියන් විදියට තමයි පෙර දහම තුළ බොහෝ විට විස්තර කරලා තියෙන්නේ. අපි ධර්ම ආදී තැන්වල බ්‍රහ්ම ලෝක වෙනම දක්වනවා. නමුත් පෙළ දහමේ වැඩිපුර විස්තර කරන්නේ දීර්ඝායුෂ්ක දෙවිවරු කියලා. එතකොට ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට මේ දීර්ඝායුෂ්ක දෙවිවරු දීර්ඝායුෂ්ක කියන්නේ පිනතුනේ කල්ප ගණන්. ඇතැම් විට අපි ආත්ම භාව ලක්ෂ ගණනක් කියලා කළොත් ඇතැම් විට ඒ දිව්‍ය ලෝකේ එක ආත්ම භාවයක දීර්ඝ කාලයක් ඉන්නවා. මෙන්න මේ දීර්ඝ කාලයක් ජීවිත ගත කරන මේ දෙවරු හිතාගෙන ඉන්නවා ඔවුන්ගේ දීර්ඝායුෂක බව නිසාම ඔහු හැම කල්හිම සදාකාලිකවම ජීවත් වෙනවා කියලා. ඔහු හිතාගෙන ඉන්නවා ආත්ම භාවයන් ස්ථිරයි කියලා. වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා පින්නතුනේ ලෝකය අනිත්‍යයි, ලෝකය අස්ථිරයි කියලා දේශනා කරනකොට, ලෝකය එක දිගටම යන්නේ නැහැ කියලා දේශනා කරනකොට, අර සිංහයාගේ ගර්ජනාවෙන් බියටපත් වෙන අර වනයේ ඉන්න සත්තු වගේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ഘോഷාව අහලා, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව අහලා අර දීර්ඝායුෂක දෙවිවරු ඇඟ කැටි ගන්නවා, කම්පා වෙනවා, ත්‍රාසයටපත් වෙනවා කියලා කියනවා. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සද්ධර්මයේ තියෙන බලය මේ. හැබැයි පින්නතුනි අපි මෙතෙන්දි එකක් හොඳින් තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි මේ හිතන්නේ අපි මේ සාමාන්‍ය දෙනදා කියන මව්පියන් සලකන්න, පින්දහම් කරන්න, අසරණයට පිහිට වෙන්න. දැන් මේ ටික මේ ධර්මයේ බුදුදහම කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. පින්නතුනි මේවත් බුදුදහම තුල තියෙනව නැත්තේ නෑ. මේ හැම යුතුයකමක් ගැනම බුදුදහමේ තියෙනවා. සාමාන්‍ය දෙයක් තියා පින්නතුනි විවාහ වෙච්ච තමන්ගේ නෝන මහත්තයට ආභරණ හිතන් කැමති ඇඳුම් පැනඳුම් හිතන් දෙන්න කියලා තියෙන බුදුදහමේ. ඒවා බුදුදහමෙන් නොකියලා නෑ. රටක් පාලනය කරන්නේ කොහොමද? ගෙදරක් පාලනය කරන්නේ කොහොමද? වුණුන් අතරේ සුහදතාවය ඇති කරගන්නේ කොහොමද? මෞදේ මාබෙන සලකන්නේ කොහොමද? කලගුණ සලකන්නේ කොහොමද? මේ ඔක්කොම කරුණු ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා. හැබැයි පින්තුනේ මේ කාරණා දේශනා කරනකොට නෙවෙයි අර දීර්ඝාස දෙවරු කම්පාවටපත් වෙන්නේ. මොකක් ගැනද? ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සුවිශේෂ වශයෙන් දේශනා කරන ධහමක් තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය. දුක කියලා කියන්නේ මොකද්ද? දුකේ හට ගැනීම කොහොමද? ඒ දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා මාර්ගය ලෝකෙට දේශනා කරන කොටයි පින්නතුනේ මේ දෙවුරු කම්පාවටපත් ඉන්නේ තැතිගන්නේ. එතකොට සඳහන් කරනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ? සක්කාය මොකද්ද කියලා දේශනා කරනවා. සක්කාය සමුදය මොකද්ද? සක්කාය නිරෝධය මොකද්ද? සක්කාය නිරෝධ කරන මාවත මොකද්ද කියලා දේශනා කරනවා. පින්නතුනේ මේ වචනේ හොඳට මතක තියාගන්න. මොකද්ද වචනේ? සක්කාය. සංස්කෘතයෙන් කියන සක්කාය කියලත් කියනවා. අපි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. අන්න ඒකට මුල් වෙච්ච කරණේ සක්කාය කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ ජීවිතය පිළිබඳව ස්වභාවය. තමන්ගේ සිත කය සහිත මේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? ඒ ජීවිතයේ දුක හටගන්නේ කොහොමද? දුක නැති කරන්නේ කොහොමද? ඒ දුක නැති කරන දුක නැති කරන මාර්ගය මොකද්ද කියන මෙන්න මේ කාරණය. වෙනත් විදියකින් කියනවනම් පින්නතුනේ සක්කාය කියලා කියන්නේ උපාදානස්කන්ධ පංචකයට, පංච උපාදානස්කන්ධයට. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. පින්නතුනේ දැන් මේ පින්නතුන හුඟා කීගෙන ගත්ත අයනේ. හැතැම්මිට විශ්වවිද්‍යාල වල එම ගිහිල්ලා විභාග පාස් වෙලා නේද? හුඟක් අධ්‍යාපනයක් ලැබපු අය. පින්නතුනේ බුදුදහමෙහි ඔබේ අධ්‍යාපන සූසුකම් බලන්නේ මෙන්න මෙතනින්. ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම්, බුදුහාමුදුරු කියපු දේ පිළිපදිනවා නම්, ඒක පිළිගන්නවා නම්, ඔබේ අධ්‍යාපනයේ උරගා බලන්නේ මෙන්න මෙතෙන්දී. ඔබ ඇතැම් විට ලංකාවේ උසස් පෙළට ඇතැම් විට ඒ හතරක් පාස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට කැම්පස් එකේ ෆස්ට් ඩිග්‍රී ගන්නකොට බැච් ටොප් වුණා වෙන්න පුළුවන්. නිසන්ද මහත්තයම හොඳට විභාග පාස් වෙන ශිෂ්‍යත්වයක් පාස් වුණා නේ කලින්. නෑ නෝ. හොඳට විභාග පාස් වෙලා ඉතින් කැම්පස් එහෙම ගිහලා නෑ ආයේ. දැන් මේ හැම තැනකදීම පින්නතුනේ අපි දක්ෂතාවය බලනවා. හැබැයි පින්නතුනේ බුදුදහම තුල දක්ෂතාවය බලන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න කොයිතරම් දක්ෂ කෙනෙක්ද කියන කාරණේ මත. මොකද්ද පින්නතුනේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට, දිවෙන් රසයක් විඳිනකොට, ශරීරයෙන් පහසක් ලබනකොට, සිතට සිතුවිල්ලක් එනකොට, මේ විදියට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ, ධම්ම කියන මෙන්න මේ අරමුණක් එනකොට ඒ අරමුණකින් අපි යම් කිසි දෙයක් හඳුනාගත්ත කියලා කියන්නේ මෙන්න මේ පහ එක විට හටගත්තා. හටගත්ත විතරක් නෙවෙයි ඒ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් ඔබ මං දිහා බලනකොට ෂණික වේ රූපය ඇති වුණා නැති වුණා. පින්නතුනේ එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි එන්නේ. දැන් මේ පින්නතුනේ හිතෙන්න පුළුවන් මේ හාමුදුරුවෝ දිහාත් බලාගෙන බනත් අහමින් මේ පුටුවට හේතු වෙලා ඉන්නේ කියලානේ. ෆෑන් එකේ පහසත් ලැබෙනවා මේ ඔක්කොම එකට ලැබෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනේ මේකේ වේගය වැඩි නිසා අර කිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට ගිනි වළල්ලක් වගේ පේන වගේ මේ අරමුණු වල වේගය වැඩි නිසා එකට එනවා වගේ පේනුනට එක මොහොතක පින්නතුනේ එක අරමුණක් විතරයි තියෙන්නේ. හිතේ තියෙන වේගවත් බව නිසා ඔක්කොම එක වගේ දැනුවට හැම මොහොතකම එක ඉරියව් එක ඉන්ද්‍රියකින් එක අරමුණක් ගන්නවා ඒක ඇති වෙනවා නිරුද්ධ වෙනවා. මේක තමයි හැම මොහොතෙම අපේ ජීවිතයේ තියෙන ස්වභාවය. ඒක පින්නතුනේ පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා. දැන් අපි නිතර යොදන උදාහරණයක් කියන දැන් අපි මොකක් හරි ශබ්දයක් කරේ කියමු. දැන් මේ ශබ්දය කරනකොට ඒ ශබ්දය කලින් තිබ්බේ නැහැ. ඇහුනට පස්සේ ඒ ශබ්දය ඉතුරු වෙන්නේත් නැහැ. මේ ශබ්දය වගේම තමයි පින්නතුනේ අපි එහෙන් රූපයක් දැක්කනම් නාසයෙන් ගඳ සුවඳක් වින්දනම් ශරීරයට පහසක් ලැබුණනම් හිතින් මොකක් හරි මතක් කරානම් මේ හැම දෙයකම ලක්ෂණයක් කලින් අරමුණේ යම්කිසි කලින් අත්දැකීම් යම්කිසි බලපෑමක් තියෙනවා. හැබැයි බලපෑමක් තිබුණට කලින් අරමුණ නෙවෙයි මේ එන්නේ. මේ අලුත්ම අත්දැකීමක් මේ මොහොතේ හටගත්තා. මේ මොහොතේම නිරුද්ධ වුණා. මේක තමයි යථාර්ථය. නමුත් පින්නතුනි මේක නිරුද්ධ වුණාට සිද්ධිය මේක වුණාට අපේ හිතෙන් මේක නිරුද්ධ වෙලාද? අපේ පින්නතුනි හිතින් මේක නිරුද්ධ වෙලා නැහැ. අපි නැවත ඒක මතක් කරනකොට අලුතෙන්ම ආයේ මනසයි ධර්මාරම්භණය විදියට අලුත්ම සිටිවිල්ලක් විදියට ආයේ හට ගන්නවා. නමුත් අපේ තියෙන නොදැනීම නිසා අවිද්‍යාව නිසා අපි අර කලින් අරමුණට ආයි යනවා. දැන් කවුරු හරි බැන්න කෙනෙක් මතක් වෙනවනම් මතක් වෙච්ච ගමන්ම ඒ බැනපු වෙලාවේ සිද්ධිය පාවිච්චි කරපු වචන එවලි හිටි අනිත් කට්ටිය ඔක්කොම ටික දැන් මතක් වෙනවා. පින්නතුනේ කෙනෙකුට පුළුවන් අපට බනින්න එක පාරයි. හැබැයි පින්නතුනේ අපේ ළඟ අවිද්‍යාව තිබුණොත් අපි නැවත නැවතත් තියාගෙන බැනුම් අහනවා. මතක් වෙන හැම මොහොතකම ආයි ඒ අත්දැකීමට ගිහිල්ලා ඒ අත්දැකීමෙන් අපි බැනුම් අහනවා. අර බැනපු කෙනාට දැන් මතකවත් නැහැ තැමිට. ඒ ඇතැම් විට ජීවිතුන් අතර ඇත්තේ නැහැ. තැමිට යා දැන් හොඳට සීල රැකගෙන භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වැරද්ද දැන් යා මොනවාක්වත් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි තාම ඒ මතකේ ඉඳගෙන පින්නතුනේ ඒ සිද්ධිය තුළ අපි තාම ජීවත් වෙනවා. දැන් මේකෙන් කියන්නේ අමතක කරන්න කියලා පින්නතුනේ. අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් නැහැ. අමතක කරන්න නෙවෙයි ඒ සිද්ධියට යනකොට අපි දක්ෂ වෙන්න ඕන මේ සිද්ධිය දැන් මේ අලුතෙන් මනසින් සිහි කරන සිද්ධියක් කියලා. මෙන්න මේ தත්වයේ නැති නිසා පින්නතුනේ අර නිරුද්ධ වෙච්ච අතීතය තාමත් තියෙනවා කියලා හිතලා අන්න ඒ බර අපි ඔසවාගෙන ඉන්නවා නම් මෙන්න මේකට ඇයි පින්නතුනේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පංච පානස්කන්ධයේ තියෙන ආසාව නැති කිරීම තමයි දුක නැති කිරීම කියලා කියන්නේ. ඒක නැති කරන මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියලා විස්තරාත්මක කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ දහම තමයි ගැඹුරු දහම කියලා බුදුදහමේ කියන්නේ. පින්නතුනි ලෝකයේ පහළ වෙන හැම ශාස්ත්‍රවරයෙක්ම හැම විද්‍යාඥයෙක්ම හැම දාර්ශනිකයෙක්ම සඳහන් කරන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ කලින් තිබිච්ච ලෝකේ අපි බිහි වුණා. අපි ජීවත් වෙනවා. අපි මිය ගියාට පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. මේකත් පින්නතුනි බුදුදහමෙන් කියනවා. හැබැයි මේ කියන්නේ සම්මුති සත්‍ය තුල විතරයි. නමුත් පින්නතුනි අවසාන පරමාර්ථ සත්‍යයට යනකොට මොකද්ද ලෝකය කියලා කියන්නේ? ලෝකය කියන්නේ පින්නතුනි ඒ මොහොතට අපි ඇස දල්වාගෙන අපි නිර්මාණය කරගන්න ලෝකේ. ඒ මොහොතට කනෙන් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දයයි අපේ ඒ මොහොත ජීවිතය කියලා කියන්නේ. ඇසට රූපයක් දකිනවා නම් අන්න ඒ මොහොත එවලේ ජීවිතය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමට කියන්නේ පටිසෝතගාමි කියලා. බුදුහාමුදුර දේශනා කළේ උඩුගම් බලයන ධමයක් කියලා. අනිත් ඔක්කොම දහන් අනුසෝතගාමි. ගංග පල්ලෙහාට ගහගෙන යනවා වගේ එකක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙන්න මේ අනිත්‍යතාවය පරිසම්පාදයේ හේතුඵල ධහම ආර්ය න්‍යාය කියන එක ලෝකෙට දේශනා කරන කොටයි පින්නතුනි බ්‍රහ්මයන්ගේ ඇස් ඇරුණේ. යාල එතෙක් හිතන් හිටිය උන් සඳහන් කරනවා අනිත්‍ය වූ ලෝකය නිත්‍යයි කියලා හිතන් හිටියේ. අස්ථිර වූ ලෝකය ස්ථිරයි කියලා හිතන් හිටියේ. අසාස්වත වූ ලෝකය සාස්වත කියලා හිතන් හිටියේ. අනාත්ම වූ ලෝකය තමන් ආත්මයි කියලා හිතාගෙන හිටියේ. අනේ මේ බුදුහාඳුරන්ගේ දහමහන කොටයි අපට ඒක තේරුණේ කියලා ඒ අය එක පැත්තකින් කම්පාටපත් වුණා විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් බුදුහාඳුරන්ගේ සද්ධර්මයේ තුල පින්නතුනි ඕන් ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඒ ධර්මය අහලා ඒ ධර්මයේ නේද යථා ධර්මය කියලා ඒ ධර්මයේ වෙත දෙසවන් යොමු කරලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා. පින්නතුනි බුදුදහමෙහි ස්වර්ග මාර්ගයයි මෝක්ෂ මාර්ගයයි කියලා කාරණා දෙකක් සඳහන් වෙනවා. ස්වර්ග මාර්ගය කියලා කියන්නේ නැවත මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය. ඒක වෙනත් ආගමලක් තියෙනවා. දන් දෙන්න, සීල රකින්න, අනිත්‍යයට උදව් කරන්න, මෛත්‍රී භාවනා කරන්න මේ වගේවා බුදුදහම තුලත් තියෙනවා, අනිත් ආගම්වලත් කියනවා. හැබැයි පින්නතුනේ බුදුදහමේ ඒ කාරණයක් කියලා බුදුදහමෙන් කියන සුවිශේෂී කාරණේ මොකක්ද? විමුක්තිගාමී මාර්ගය. විමුක්ති මාර්ගය කියන්නේ සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන මාර්ගය. අපි ඇසෙන් රූපයක් දකිනකොටම අපි දක්සනම් මේ සිද්ධිය දැනුයි ඇති උනේ කියලා අපිට පින්තුනේක අතීතය මතක් කරගන්න පුළුවන්. මතක් කරනකොටත් අතීත සිද්ධිය දැන් මේ අම්මගේ පින්තූරේ දකින්නවනේ. දැන් අම්මගේ පින්තූරේ දකින්නකොටම ඔබට මොකද්ද මතක් වෙන්නේ? ඔබට මතක් වෙන්නේ අම්මා මිය ගිහව කාරණේද? නෑ, අම්මා මල ඉදර දවසේ කාරණා නෙමෙයි මතක් වෙන්නේ. පින්තූරේ දකින්නකොටම මොකද්ද මතක් වෙන්නේ? අම්මේ කාලේ ඇඳගෙන හිටිය ඇඳුම්, සාරි මොනවද, ඔබ ඉස්කෝලේ කන් ගියේ කොහමද, ඔබේ දරුවන් සැලකුවේ කොහමද, ගෙදර හැමේ කෑම බිමිවේ කොහොමද? මේ තනි කරම දැන් අම්මා ජීවත් කරනවා. එතකොට පින්නතුනේ ඇත්තටම ඔබේ අම්මා මිය ගිහිලා නැහැ. ඔබේ අම්මා තාම ජීවත් වෙනවා. කෙනෙක් පින්නතුනේ මිය ගියා කියන්නේ ඇත්තටම මොකද්ද? ඔය ශාරීරික මිය ගියා. ඇත්තටම මිය යන අපේ මතකයේ මිය යෑම තමයි නියම විදිහට මිය යෑම කියලා කියන්නේ. නමුත් පින්නතුනේ අපි බොහෝ දෙනෙක් මිය ගියාට අපි ඒ තාම ඒ සිද්ධිය තුල ඉන්නවා නම් ඒ කියන්නේ අපි නැවත ඒ අම්මා සොයාගෙන යන සූදානම්. ඇතැම් විට ඒ අම්මගේ සිද්ධි ටික අපි කැමති නම් ඒ අම්මගේ හැසිරීමට, ගතිගුණවලට, අම්මා කරපු කියපු දේවල්ට අපි කැමති නම් අපි පින් දහමුත් කරමින් නම් ඉන්නේ අපි නැවත සසරේදී අම්මා හොයාගෙන යන සූදානම්. ඒ අම්මත් පින් දහම් කළ හොඳ තැනක ඉපදලා ඇති. ඇතැම් විට ඔබත් ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නවා ඊළඟට අම්මව මුණ ගැහෙන්න. අම්ම කෙනෙක් විදියට වෙන්න පුළුවන්, සහෝදරියක් හැටියට වෙන්න පුළුවන්, ඇතැම් විට දරුවෙක් හැටියට වෙන්නත් පුළුවන් අය. මෙන්න මේ මතකයත් එක්ක පිනතුන ඔබ කුසල කරමින් නම් ඉන්නේ කුසලුත් එක්ක ඒ තැන්වලට යන සූදානම්. ඔබ බැරි වෙලාවත් ඒ මිය ගිහපු කෙනත් එක්ක අමනාපකම් ආදිය සහිතව නම් ඉන්නේ එයත් ඉන්න කාලේ හිත අපිරිසුදු කරගෙන නම් හිටියේ ඇතැම් විට මනුස්ස ලෝකයේ දුර්වල තැනක හෝ මනස ලෝකයෙන් පල්ලෙහා තැනකදී ආයේ මේ කට්ටිය මුණ ගැහෙනවා. ඇයි මුණ ගැහෙන්නේ? පින්නතුනේ මේ ගනුදෙනුවක් තියෙන මේ විසඳගන්නේ ඒකයි. මේ ගනුදෙනුව විසඳගැනීමෙන් මේ යන්නේ. ඈ මොකද්ද ගනුදෙනුව? උදව් කරපුවට ආයි උදව් ලබන්නත් ඕන, අපකාර කරපුවට කරදර කරපුවට ආයි යාගෙන් කරදර ලබා ගන්නත් ඕන. මේ කර්ම ගනුදෙනුව තමයි මේ ලෝකේ යන්නේ. දුවල බේරෙන්න බෑ පින්නතුනේ. සියදිව හානි කරගෙන බේරෙන්න බෑ. එහෙම කරගත්තොත් තමයි ඉක්මනට ඒ කට්ටිය හම්බ වෙනවා. මේ ඒ නිසා පින්නතුනි වෙන ක්‍රමයක් නෑ, ධර්මය හරහායි මේකෙන් මිදෙන්න තියෙන්නේ. ඒ නිසා මේ දෙකම පින්නතුනි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනවා. සංඛාර කියන්නේ පින්නතුනි චේතන. අපි අවිද්‍යාව නිසා ඇති කරගන්නවා. මොන චේතනාද? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. පින්දහම් කරගෙන මේක සාස්වතයි ඉස්තිරයි කියලා හිටියොත් නැවත සසරට යනවා. හැබැයි හොඳ තැනකට යන්නේ පුඤ්ඤාවි සංඛාර නිසා. සමහර අය හිත අපිරිසුදු කරගෙන හිටියනම් ඒ යනව ඒ යන්නේ අපුඤ්ඤාවි සංඛාර විදියට දුගතිගාමී තැන්වලට යන්න පුළුවන්. සමහර අය ආනෙන්ජාවි සංඛාර කියලා කියනවා ධානය වඩලා සමහර අය බ්‍රහ්ම ලෝක වලටත් යනවා. නමුත් මේ තුන් තැනටම යන අය කොහොමද පින්නතුනි? අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා මුල්ලේ මේ සංඛාර හටගන්නේ. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? එයාලා පින්දහම් කරනවා, ධාන වඩනවා, මේ හැම දෙයක් කරන්නේම කොහොමද? කලින් තිමිච්ච ලෝකෙක මම මේ බණ භාවනා කරනවා, මම මිය ගියාට පස්සෙත් මේ දේවල් එහෙමම තියෙනවා කියලා. අන්න ඒ පදනමෙන් ඉඳගෙන හොඳ දේවල් කරන්නත් පුළුවන්. ඒ හොඳ දේවල් කරමින් අපි සසර ආපු නිසා තමයි මේ හොඳ මෞද්‍යම අපි අංග ලැබලා, හොඳ මනුස්සාත්ම භාවයෙන් ලැබෙන ධර්ම ලැබල යන්නේ. ඒක වැරදිම නෑ. බුදුදහම එක විටක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මුලදී අපි මේ පදනමින් ඉන්න ඕන. සුගතිගාමි ස්වර්ගගාමි පදනෙම අපි ඉන්න ඕන. හැබැයි අන්න ඒ ස්වර්ගගාමි මාර්ගයේ අහල නෙවෙයි අර දෙවරු කම්පා වුනේ. හොඳට මතක තියාගන්න. අර සිංහයාගේ සිංහනාදයට අර ඇත්තු දල කඩාගෙන කඹ කඩාගෙන ගියේ. හොඳට මතක තියාගන්න. ස්වර්ගගාමි මාර්ගය අහල නෙවෙයි. ඒ දල ඇත්තු කඹ කඩාගෙන දන්වැල් කඩාගෙන ගියා වගේ අර දීර්ඝාස්ක දෙවරු බියෙන් තැතිගත්තේ මොකක් කියනකොටද? මෙන්න මේ පටිසම්පාදයේ සහිත පටිසෝතගාමී ධමයක් වෙච්ච අනිත්‍යතාවය, මේ පටිසම්පාදය හටගන්නවා නිරුද්ධ වෙනවා කියලා. මෙන්න මේ අනිත්‍යතාවය මේ හේතුඵල ධම දකින කොටයි අහන කොටයි පින්නතුනි ඒ දෙවරු කම්පාටපත් වුණා. මෙන්න මේක අපි අමතක කරන්න එපා. පින්නතුනි මෙන්න මේ ධම ඇහිම තමයි පින්නතුනි ඔබ කොච්චර පින්වත්ද කෙනෙක්, පින්වන්ත කෙනෙක්ද කියලා බලන ලක්ෂණය. ඇතැම් විට මේ බණ අහනකොට සමහර අයට සීකල පවනා නැහැ සමහර විට. ඇතැම් විට සමහර කෙනෙක් මේ බණ අහනකොට නැගිටලා යනවා. ඇතැම් විට මේ බණ ටික අදාළම වෙලාවේ දහන තරම් යට වාසනාවක් නැහැ. නමුත් ඔබ හැම දිනකම පින්නතුනි වාසනාවන්තයි. මේ බණ අහන වෙලාවේදී පින්නතුනි ඔබ දෙසවන් යොමු කරලා ඉන්නවනම් මේ අනිත්‍යතාවයේ අහන එක පින්නතුනි හිතන්න එපා බණක් ඇහිමක් විතරයි කියලා. පින්නතුනි මේක සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනාවක්. ඇතැම් විට මේ පටිසම්පාදෙන් පංච උපාදස්කන්ධයෙන් බණ අහන වෙලාව පින්නතුනි ඇතැම් විට ඔබ ජීවිත කාලයම දීපු දානෙට වඩා බලවත් කුසලයක්, ඉහළ මානසංසදායි කුසලයක් ඔබ මේ රැස් කරගන්න අවස්ථාව. හැම මොහොතෙම පින්නතුනි මේ පංච උපාදස්කන්ධය කියන එක රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කියන්නේ මේ අපි අත්දැකීමට මේ භෞතික දෙයක සම්බන්ධයක් තියෙනවා. ඒ භෞතික දේ නිසා පින්නතුනි යම්කිසි සැප දුක් ආදී වේදනා ඇති වෙනවා, සංඥා හඳුනා ගැනීම ඇති වෙනවා, චේතනා ඇති කර ගන්නවා, සිතුවිලි පහළ වෙනවා. අපි නිතරම පින්නතුනි යමක් පදයක් ඇහිච්ච ගමම්ම අපි මොකක් හරි රූපයකට බඳිනවා ඒක. දැන් බලන්න මේ ලුණු කියලා කියමු බලන්න. ලුණු රස කියලා කියමු. කිව්ව ගමම මොකද්ද ඔබේ හිතේ නිර්මාණය වෙන්නේ? ලුණු භාජනයක් නේනේ, ලුණු කැට ටිකක් හරිනේ. ඇත්තෙන්ම පින්නතුනි ඒ රසයට භාණ්ඩයක් තියෙනවද ලුණු රසයට? නෑ. ලුණු රසයට පින්නතුනි ඒ රසය එනකොට ඒ භෞතික දේ නෑ. යම් කිසි රෝස මල් සුවඳ කියලා බලන්න. රෝස මලක සුවඳක් කියනකොට ඔබට මොකද්ද මතක් වෙන්නේ? රෝස මලක් මතක් වෙන්නේ නේ. කවුරු හරි කෙනෙක් බැන්නයි කියලා කිව්වොත් බැනපු වචනේ වෙනම පැත්තකට යන්නේ. අපිට මතක් වෙන්නේ අර පුද්ගලයා. දැන් අම්මා උයපු කෑමක් කියලා. ඈ අම්මා උයපු රසයක් එක කෑමක් අපි දැක්කොත් හරි ආයි ඒ වගේ ඉවුවොත් හරි අපට මතක් වෙන්නේ අම්මව. අම්මගේ රූපේ ඒ ටික. පින්නතුනි මේක තමයි මානසික ස්වභාවය. නිතරම යම්කිසි අත්දැකීමක් ලැබිච්ච ගමම්ම යම්කිසි ශබ්දයක් හෝ ආස්වාදයක් විඳපු ගමම්ම අපේ ලක්ෂණය තමයි නිතරම අපි ඒක රූපයකට කියලා බඳිනවා. නමුත් පින්නතුනි රූපයට බැඳတဲ့ ඒ රූපයට ඒක අයිති නැහැ. ඒ රූපය නිසා හටගන්නවා. හැබැයි ලුණු රස ඒ ලුණු කැටේ නිසා හටගන්නවා. හැබැයි ඒ ලුණු රසය ලුණු කැටේට අයිතිද? ලුණු කැටේට අයිති නැහැ. දැන් මේ ෆෑන් එකෙන් ඔබට එනෝනේ යම් කිසි විදියක පහසුවක්. ඒ ෆෑන් එක නිසා ඇති වුණාට මේ සුළඟ පින්නොතුනි ෆෑන් එකට ඒක අයිති නැහැ. ෆෑන් එක නැත්නම් ඒක හටගන්නෙත් නැහැ. හැබැයි ඒක ඒ ෆෑන් එකට අයිති නැහැ. හැම තැනදීම පින්නොතුනි ස්වභාවය මේක. අපි නිතරම අපේ අධ්‍යක්ෂයම් ටික මේ රූපයට තියලා බඳිනවා. රූපයට තියලා බැඳයි කියන්නේ පින්නොතුනි මොකද්ද? ආයි රූපය හොයාගෙන යන සූදානම් ඒකයි. රූපයක් මතක් වෙනකොටම ඒ මරණාසන්න මොහොතේ අපට අපේ අම්මා තාත්තා මතක් වුණොතින් ඒ අම්මා තාත්තා මිය ගිහලා අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඒ නැවත භවයට ඒ සඳහා පරිසරයකට අපි යන සූදානම්. මරණාසන්න මොහොතේ ඔබට ලොකු හතුරුකමක් කරපු කෙනෙක් මතක් වුණොතින් ඔබේ හිත හදාගන්න ඔබ දක්ෂ නොවුනොතින් මේ මැනපු කෙනා හොයාගෙන යන සූදානම් ඒ මිනිසෙක් හැටියට වෙන්න පුළුවන්, දෙවියෙක් හැටියට වෙන්නත් පුළුවන්, යක්ෂයෙක් හැටියට වෙන්නත් පුළුවන්, නාගයෙක් හැටියට වෙන්නත් පුළුවන්, නයෙක් හැටියට වෙන්නත් පුළුවන්. එයා ගිහිල්ලා හමු වෙලා ගනුදෙනුව විසඳ ගන්නවා. පින්නතුනි මේක තමයි සසර ස්වභාවය. මේක තමයි පින්නතුනි සසර යන මග. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරේ මෙන්න මේ මගෙන් දුර වෙලා සසර නැවත භවයට නොයන ක්‍රමය. ඒ මොකද්ද ක්‍රමය? ඇසෙන් රූපයක් දකිනකොටම කනෙන් ශබ්දයක් අහනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. මේ අත්දැකීම මේ මොහොතේ හටගත්තා, මේක පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධුණා කියලා මෙන්න මේ අනිත්‍යතාවය දකින හුරු වෙන්නට ඕන. හැබැයි පිනුතුනි එහෙම අවබෝධය ලැබුවයි කියලා බය වෙන්න එපා. ගෙදරත් කරලා කැලේට යයි පන්සලට යයි කියලා බය වෙන්න එපා. දැනටත් වඩා පිනුතුනි යුතුයවන් ටික හොඳට කරනවා. දැනටත් වඩා අම්මා තාත්තට සලකනවා. දැන් වඩා දරුවන්ට සලකනවා. දැන් දරුවන්ට සලකන්නේ කොහමද? අන්න බොන දෙන එකයි උගනන එකයි නේනේ. පින්නතුනි මේ දර්ශනය ලැබුණට පස්සේ දරුවන්ට ඊට වඩා දෙන්නේ මොකද්ද? ධර්මය දෙන්නේ. තමන්ට වටිනාම තමන් ආදරේම කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ආදරේම කරන කෙනාට මොකක්ද දෙන්නේ ඔබ? එදාට දෙන්නේ. එදාට ධර්මය දෙන්නේ. ඇයි එහෙම දෙන්නේ? එයා දුකෙන් නිදහස් කරන්න. එයා මරණයෙන් පස්සේ සුගතිගාමී කරන්න. එයා ජීවත් වෙන කාලේ වඩාත්ම සතුටින් ජීවත් වෙන එයාට මාර්ගය කියනවා. පින්නතුනි ඒකෙන් කියන්නේ එයා යුතුයකම් නොකරින් ධර්මයේ අවබෝධය ලබන්නේ පින්නතුනි වඩා වඩාත්ම යුතුයකම් කරනවා. ඒ යුතුයකම් අතරින් ඉහළම යුතුයකම විදිහට ඔහු කරන්නේ මේ ධර්මයේ ලබා දීම සහ දුකෙන් නිදහස් වෙන මේ මාර්ගය කියන එක. පින්නතුනි මේ ධර්මයේ තුලින් අපට මූලික වශයෙන් ධර්මඥානය ලබන්නට ඕන. ඒකට කියන සුතමේ ඥානය කියලා. හැබැයි සුතමේ ඥාණයෙන් විතරක් පින්නතුනි මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ සුතමේ ඥාණය ලැබලා කන්දකින් අහලා මේ දැනුම ලබලා යලි යලි තීට දාලා ධර්ම දේශන අහන්නට ඕන. ඒ අහන ධර්ම දේශනා චින්තාමය ප්‍රඥාවෙන් නැවත නැවතත් සිතන්න ඕන. යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. මේ ආපු දේවල් පින්නතුනි නැකිටෙනකොට මමතකුණෝතින් වැඩක් නැහැ. මේක හොඳට මතක තියාගෙන යලි යලිත් මීට අදාළ ධර්ම දේශන අහමින් මේ දැනුම ස්ථාවර කරගන්නට ඕන. ඊළඟට පින්නතුනි භාවනා කරමින් සමත විදර්ශනා භාවනා කරමින් මෙන්න මේ ධර්මයේ පින්නතුනි තමන්ගේ ජීවිතේ ස්ථාවර දෙයක් බවට පත් කරගන්න උත්සාහ ගන්නට ඕන. ඒ තාක් ප්‍රමාණයට පින්නතුනි තමන්ගේ ළඟ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ශ්‍රද්ධාව දිනු වෙනවා, වීරිය දිනු වෙනවා, සතිය දිනු වෙනවා, සමාධිය දිනු වෙනවා, ප්‍රඥාව දිනු වෙනවා. ඒව දිනු වෙන පින්නතුනි අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? අපේ මේ ඇස් කන් ආසාදි ඉන්ද්‍රිය එන්නම දක්ෂ වෙනවා මේ වගේ. දැන් අපි පින්නතුනි ඉන්ද්‍රිය වල එච්චර දක්ෂ නෑ දැන් අපි. දැන් බාහිර පරිසරය හොඳට ලස්සන තියෙනකොට අපි හුඟා තැම්පත්. බැරි වෙලාවත් මේව පෙරලලා මේ වතුර ටික එහෙම දැම්මොත් මේ තියෙන තැම්පත් බව නැති වෙන ඔක්කොමනේ. දැන් අපට පොඩි දෙයකින් හිත නරක කරන්න පුළුවන් අපි. දැන් මේ හාමුදුරුවෝ හොඳට මේ වගේ තැම්පත් හිටියොත් මෙයා සතුටින් ඉන්න හොඳට තැම්පත් ඉන්න මෙයා. බැරි වෙලාවත් අපි කලබල වුණොත් මෙයා කලබල වෙනවා. දැන් සාමාන්‍ය ස්වභාවයක නමුත් පිනතුනි හිත ශක්තිමත් වෙන්න ඉන්ද්‍රිය ධර්ම ඇස් කන් ආසාදි ඉන්ද්‍රිය ශක්තිමත් වෙනකොට පිනතුනි බාහිර දෙයකින් අපට දුක් පීඩා එන ගතිය එන්නම අඩු වෙනවා. මොකද මේ මොහොතේ අපි උපරිම සිහියෙන් ඉන්නේ. සම්මා සතියෙන් ඉන්නේ. එක අතකින් සිහියෙන් ඉන්නේ, අනිත් අතෙන් නුවණින් ඉන්නේ. මේ දෙකට කියනවා සති සම්පජඤ්ඤය කියලා. මෙන්න මේක දිනු කරන්න පින්නතුනි ටිකෙන් ටික උත්සාහ ගන්න. පින්නතුනි මේක ඉක්මනින්ම අපි මේ ධර්මයේ හැසිරෙන්නේ නැයි ඒකට හේතුව අපි ඉක්මනටම දුර්වල වෙනවා පින්නතුනි. මේ බුද්ධ ශාසනය මෙතනින් අහිමි වුණොත් පින්නතුනි ආයි බුද්ධ ශාසනයක් අපට පින්නතුනි කල්ප ගානකේ මුණ ගැහෙද්දන්නේ. බොහෝ දෙනෙක් පින්නතුනි බනහනකොට කැමති ඉතාම සරල දෙයක් අහනනේ. හොඳ විහිළුතාලු කතාවක් හරි hina yana siddhiya karini eka hana thama api kemathi ewat pinnutuni ahana kamanne namuth pinnutuni dharmaye langedi api thama daksha wennata ona budu dahame haraya saraya aratuwama therum gan ai hema karanna ona pinnutuni pinnutuni me avasthawa apata gilihunothin me manusahatna bhavaya apata ahimunothin ai kalpa ganakata me wage chance ekak apata labenne. ඒ නිසායි පින්නතුනි මේකෙන් අපි අප්‍රමාදීව ප්‍රතිඵල ගන්න ඕන. අනිත් දේ තමයි පින්නතුනි අපි අනිත් හැම තැනදීම හොයන්නේ හොඳම දේවල් නේද? දැන් ගියක් ගන්නකොට හොඳම සිටි එකකින් හොඳම ගියක් ගන්නනේ නේ. යුනිවර්සිටියට යනකොට හොඳම යුනිවර්සිටියකට යන්නේ නේ. රැකියාවට යනකොටත් හොඳම රැකියාවකට යන්නේ. නෝන කෙනෙක් විවාහ කරගන්නකොටත් හොඳම නෝන කෙනෙක් නේ. මහත්ය කෙනෙක් බලනකොටත් හොඳම මහත්ය කෙනෙක් බලන්නේ ගති වුණ හොඳ හොඳම දක්ෂ කෙනෙක්. නමුත් පින්නතුනි ධර්මයේ ළඟට යනකොට කොහොමද? බණහනකොට කොහොමද? එතෙන්දී අපි කියන්නේ අනේ හාමුදුරුව පොඩි සරල දෙයක් කියන්නේ ඉතින් එදිනෙදා ජීවිතේට යුතුයකම් ටිකක් දරුවෝ ටික හදාගන්න විදිහ මේ ටික කිව්වම ඇති කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මෙතෙන්දීත් අපි පින්නතුනි දක්ෂ වෙන්නට ඕන. ඔබ ලෝකේ ඉහළම දක්ෂයන් ඉන්න රටක ඉහළම දක්ෂයන් එක්ක එකට එක කරට කර තරඟ කළා. ඔබ රැකියා ලැබලා ඔබ මහන්සි ඉදිරියට ආපු අය. ඒ නිසා පින්නතුනි ඒ ඔබගේ උත්සාහයට, ඒ ඔබගේ දැනුමට, ඒ ඔබගේ බුද්ධියට ඔබ අවමන් කරන්න එපා. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් ළඟදී ඔබ ඉතාම දක්ෂ වෙන්න බුදු දහමේ ස්පිරිට් එකම එසෙන්ස් එකම මොකද්ද කියලා හැම වෙලාවෙම තේරුම් ගන්න උත්සාහ කරන්න. උත්සාහ කළා පිනතුණු උත්සාහ කරන විතරක් නෙවෙයි. ඒව හොඳට අහලා දැනගෙන ඔබ ඒක ජීවිතේ රකින්න පුළුවන් උපරිම විදියට පිළිපදින්න. ඔබ පාරක යනවනම් ඔබ මේ ධර්ම කාරණාවල වටිනාම ධර්ම කරුණු මෙනෙහි කරමින් යන්න. ඔබ යම්කිසි ගොඩ නැගිල්ලක බිල්ඩින්ග් එකක ඔබ ඉන්නවා නම් ඔබ එතන ඉන්න වටිනාම කෙනා බවට පත් වෙන්න. යම් කිසි පාරක ඇතැම් විට දවසකට වාහන 10,000ක් ලක්ෂයක් යන්න පුළුවන්. ඒ ලක්ෂය එක්කෙනෙක්වත් පිනොතින අනිත්‍යතාවය මෙනෙහි කරමින් යන්නේ නැහැ. ඒ අතරින් ඔබ මේ ධර්ම කාරණා දැනගෙන ඔබ මේ ධර්මයේ වඩමින් මේ පාරේ යන්න. එතකොට පිනොතින මේ පාරේ ගිහපු වාහනේ ලක්ෂයමයට වඩා ඔබ වටිනාම කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ කියලා කියන්නේ පිනොතින අපට අපේ ජීවිතේ වටිනාකම ඉහළටම වැඩි කරගන්න මාර්ගය කියපු උත්තමයා. පින්නතුනේ ඒ වටිනාකම වැඩි වෙන්නේ අපි ලොකු උපාධි ගත්තට විතරක්. ඒ වටිනාකම වැඩි වෙන්නේ අපේ මාසික වැටුප වැඩි වුණාට විතරක් අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපි ලෝකේ වටිනාම වාහනයක ගියයි කියලා අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? පින්නතුනේ ඉහළම මානසිකත්වයෙන් ඉහළම කුසලයක ඉහළම ප්‍රඥාවෙන් ඉන්න පුළුවන් ඉදී හොඳ දර්ශනයකින් හොඳ දැක්මකින් එක පැත්තකින් මෛත්‍රී සාගතව ඉන්න අනිත් පැත්තෙන් උපරිම වශයෙන් ඔබ ප්‍රඥාවෙන් ඉන්න. ඒ ප්‍රඥාවෙන් ඉන්නකම් පින්නතුනි ඔබේ සතුට කිසි කෙනෙකුට පැහැරගන්න බෑ. ඔබට බාහිර කෙනෙකුට දුකක් දෙන්න බෑ. ඔබ මොහොතක් පාසාම ටිකෙන් ටික ඉදිරියට යන කෙනෙක් වෙනවා ආධ්‍යාත්මිකව. ඒ ආධ්‍යාත්මික ශක්තිය නිසා පින්නතුනි ඔබට මුණ ගැහෙන ලෝකේ හොඳම අය. ඔබට පොතපතක් හම්බුණත් ලැබෙන හොඳම පොතපත. ඔබට ස්වාමින් වහන්සේ කෙනෙක් පන්සලක් හම්බුණත් ලැබෙන හොඳම තැන. ඔබට සසරදී මෞද්‍යමාපියන් ඥාතින් ලැබෙන හොඳම අය ලැබෙන. මේ පින ආනිසංස පිළියෙට. ඒ නිසා පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පංච උපානස්කන්ධය හට ගැනීමත්, ඒ තුලින් දුක හට ගන්න ආකාරයත්, ඒ දුක නැති කිරීමත්, ඒ දුක නැති කිරීමේ මාර්ගෙ වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියන මෙන්න මේ කරුණු ලෝකෙට දේශනා කරන කොටයි පින්නතුනි අර දීර්ඝාස්ක දෙවරු බ්‍රහ්මියෝ කම්පා වෙනවා කියලා කියන්නේ. අන්නේ ලෝකයක් කම්පා කරපු දහමක් පින්නතුනි ඔබ මේ ශ්‍රවණය කරන්න. ඒ නිසා ඒ දහම වඩ වඩාත්ම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. ඒ දහම අහලා තව තවත් ජීවිත ලස්සන කරගන්න. හිත ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් හිතින් ඔබේ දරුවන්ට, ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට උපරිම වශයෙන් ධර්මයෙන් පිහිට වෙන්න. ඔබේ ඥාති මිය යන කලින් හැකිතා කියාගේ කුසලිය දිනු කරලා එයා සුගතිගාමී වෙන මාර්ගයට කියලා දෙන්න. භාවනා කරන විදිය, හිත දිනු කරන විදිය, ප්‍රඥාව දිනු කරන විදිය කොහොම හරි යට කියලා දෙන්න. දරුවත් එක්ක භාවනා කරන්න. දරුවගේ උපන්දින දවස්වලදී කේක් ගෙඩියක් කපලා සාදයක් පවත්වන විතරක් නෙමෙයි. පුළුවන් නම් දරුවෝ ටිකත් එක්ක විනාඩි 10ක් භාවනා කරන්න. විනාඩි 10ක් මෛත්‍රී භාවනා කරන්න. රැයකදර පහන් ටිකක් පත්තු කරලා ලස්සන මල් ටිකක් බුදුහාමරට පූජා කරලා දරුවෝ ටිකත් එක්ක භාවනා කරන්න එදාට. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපන්දින එකදී මේ වගේ පිංකම් කරන්න. මේක තමයි පින්තු ලොකු ආශිර්වාදය. ඉතින් මේ කරුණ පිළිපදිනට අපි උත්සාහ ගනිමු. එසේ සිද්ධ කිරීමට සේරුවන් සරණින් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ධම්මපීති හාමුදුරුව අපේ සුගුණ හාමුදුරුව ඇතුළු ස්වාමීන් වහන්සේලට තවත් කරුණ සඳහන් කරන්න තියෙනවා නම් දේශනා කරන්නත් අපි අවස්ථාව ලබා දෙනවා.